2016 වසරේ 3 මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන. ධර්මය කියන්නේ මෙයයි කියලා හඳුන්වා දීමට අවශ්‍ය නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව බොහෝ කාලයක් බණ ධර්ම අහමින් කටයුතු කරන නිසා මේක හරි දේ, මේක නිවැරදි දේ, මේක අවබෝධ කළ යුතු දේ කියලා තහවුරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් තියෙන්නේ ඒත්තන්ට ධර්මයෙන් පිළිබඳව ශ්‍රද්ධාව සහ ගෞරවය ඇති වෙලා තියෙනවා නම් දැන් තියෙන පියවර තමයි අවබෝධය පිණිස කටයුතු කරන්න. අවබෝධ වෙච්ච පිරිසත් ඉන්නවා, අවබෝධය ඇති කර ගැනීමෙන් දියුණු වෙන පිරිසත් ඉන්නවා. විශේෂයෙන්ම අවබෝධය ඇති කර ගැනීම පිරිස උපකාරක වෙන ධර්මය දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. තමන් හිසේ මුකුත් තියාගන්න එපා. හිසේ මුකුත් තියාගන්න එපා. ඔළුව වසාගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා නම් යම් සංකල්පයකින් ඒක ඉවත් කරලා ධර්ම කරුණක් දේශනා කළාම ඒ ධර්ම කරුණ දෙස විවෘතව නිර්භයව බලන්ට පුරුදු වෙන්න ඕන. හැබැයි තමන්ගේ ඔළුවේ කිසි දෙයක් තියාගන්න එපා. සත්‍ය ස්වභාවිකයි, ඒ නිසා ඔබ අස්වාභාවික ලෙස ඉදිරිපත් වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ තමන් දෘෂ්ටිගතව එමත් නැත්නම් පුඤ්ජලත්වයෙන් මේ ස්වභාවිකත්වයට ඉදිරිපත් වෙන්න හොඳ නැහැ. එහෙම වුණාම මේ ස්වභාවික ධර්මය හඳුනගන්න බෑ. ස්වභාවික ධර්මය හඳුනගන්නට නම් ස්වභාවිකවම ඉදිරිපත් විය යුතුයි. අපිට සියල්ල විවේක ගන්නවල ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මොනවද ඔබ භාවිතා කරන සියලු අධ්‍යාත්මික බාහිර සියලු ශක්තිය බලන්න විවේකයෙන්ද ඔබ සිටින්නේ කියලා. හැම මොහොතකම යම් කර්මාන්ත ශාලාවක් මෙන් මහා වැඩ ගොඩක් මේ ඉන්ද්‍රියන් ආශ්‍රිතව සිද්ධ වෙනවා. එතකොට චිත්ත විවේකයක්, ඉන්ද්‍රියන් තුල සංවරයක්, විවේකයක් නැහැ. හැම මොහොතකම වේගවත් කර්මාන්ත ශාලාවක් වගේ. ඉතින් අපි තේරුම් කරගන්න ඕන ධර්මය කියන්නේ ස්වභාවික දෙයක්. චිත්ත විවේකයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන් දකින්න ඕන දෙයක්. ඉන්ද්‍රිය සංවරය කිව්වහම යම් යම් ශික්ෂණ පද මතක් වෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඉන්ද්‍රියන්වල තියෙන කලබලකාරීත්වය අධ්‍යාත්මයේ නැතිවීම. ඉන්ද්‍රියන් අල්ලගෙන පුජ්‍යලත්වයේ ආකාරයෙන්, පුජ්‍යලත්වයේ බලාපොරොත්තු වන අයුරින් වේගෙන් මේ අන්ත සැරිසැරීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. නැත්තම් ලෝභ, ද්වේෂ, මෝහ පදනමින් වේගවත් වීම තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරගන්න පුළුවන් තමන්ටමයි. සංවර කරගත්තාම තියෙන ප්‍රතිඵලය නිවීම. ඇස නිවිලා, කන නාසය, දිව ශරීරය, මනස නිවිලා. නිවුණු සුවය කොයි විදියටද දැනෙන්නේ? අවේදීතව. වේදනාවන් වලින් පීඩා විඳපු කෙනෙකුට මේ අවේදීත බව කියන්නේ අමා සුවයක්, අමා සැපයක්. මානසික දැවීම් වලින් තොර වූ කියන අවස්ථාව. කිසිදු බැඳීමක් නැති නිවීමක්, නිර්වාණ. බැඳීමකින් හටගන්න සැනසෙල්ලක් නේ ලෝකේ තියෙන්නේ. බැඳීමෙන් හටගන්න සැනසෙල්ලක් නෙවෙයි මේක, නොබැඳීමෙන් හටගන්න සැනසෙල්ලක්. කොච්චර නොබැඳෙනවද කියනවනම් තමාටවත් තමන් බැඳෙන්නේ නැහැ. ලෝකේ සැරිසරන්නේ අපි තමාට තමා බැඳිලා, තමා විසින් ලෝකයට බැඳිලා. තමා විසින් ලෝකයට බැඳෙන්න කෙනෙක් ඉතුරු නොවෙන්න තමාට තමා නොබැඳෙන තැනින් මේ නිර්වාණ සෝය කියන එක තෝරගන්නවා. මනුෂ්‍යයෙකුට අතහරින්න අපහසු මොනවද කියලා මගෙන් විමසුවොත් යමේ අපට දෙන්න තියෙන උත්තරය තමයි පිනතුනි, අත්හරින්න අපහසුම ක්‍රියාව. ක්‍රියා තුනයි නේ. මානසික ක්‍රියා, කායික ක්‍රියා, වාචික ක්‍රියා තියෙනවා. එතකොට ඉන්ද්‍රියන් පහටමත් ක්‍රියා තියෙනවා. ක්‍රියාවෙන් නිදහස් වෙන එක තරම් අපහසු කාරණයක් තවත් නැති තරම්. නැවත නැවත ක්‍රියාවලියක් සොයනවා. නැවත නැවත ක්‍රියාවලියක බැඳෙනවා. ක්‍රියාව තුළම ඇලෙනවා, ක්‍රියාව තුළම ජීවත් වෙනවා. ක්‍රියාවකින් ක්‍රියාවක්ම සොයනවා, ක්‍රියාවෙන් ක්‍රියාවටම බැඳෙනවා. මනසේ ස්වභාවය. මේ අත්හරින්න අපහසුම ක්‍රියාවලිය, ක්‍රියාව අත්හරිනවා නම් ඒ තමයි නිවන. ඇයි ක්‍රියාව අපි අත්හරින්නේ නැත්තේ? තණ්හාව නිසා, උපාදානය නිසා, මානය නිසා, ආත්ම දෘෂ්ටිය, අස්මිමානය නිසා, ලෝභ දේශ මෝහ නිසා ආදි වශයෙන් කියන්න පුළුවන්. ඒ මොනවා මොනවා වචන රාශියකින් ප්‍රභේදනය කළා කතා කළත් ඔය සියලුම කෙලෙස් සමුදාය ඒකාබද්ධව පවතින ධර්මතාවය. එක් එක් මොහොතේදී ඒකට ගන්න ස්වරූපය වෙනස් කරනවා, එච්චරයි. ඒ කියන්නේ එකම පුඤ්ජලයා විවිධ තැන්වලට විවිධ ඇඳුම් අඳිනවා. එක තැන්වලදී ද්වේෂය කියලා පාවිච්චි කරනවා. එයා එක්තරා විදිහක ඇඳුමක් ඇඳපු වෙලාවක් ඒක. තව තැනකදී ලෝභය කියලා පාවිච්චි කරනවා. එතකොට තවත් ඇඳුමක් ඇඳලා. හැබැයි එක්කෙනා මෝහය කියනවා. තවත් ඇඳුමක් ඇඳලා. සක්කාය දිට්ඨිය කියනවා. ඒ තවත් ඇඳුමක්. තණ්හාව කියනවා. ඒ තවත් ඇඳුමක් ඇඳලා. එකම ධර්මතාවයේ එක් එක් තැන්වලදී පිහිටන ආකාරයට ලැබිච්ච නම් ටිකක් නැත්තම් පින්නතුනේ එකම ගුණයක්. එකම තණ්හා ගුණයක්, එකම උපාදානස්කන්ධ ගුණයක් තමයි ඔය සැරිසරන්නේ විවිධ තැන්වලදී විවිධ ඇඳුම්. එවිට අපි කියනවා කහ පාට ඇඳුමේ පුජ්‍යලය, සුදු පාට ඇඳපු පුජ්‍යලය, කළු පාට ඇඳපු පුජ්‍යලය කියලා කියනවා. නමුත් ඒ හැම තැනම සිටින එකම ධර්මතාවය හොඳින් තේරුම් ගත යුතු කාරණේ වන්නේ මමත්වයේ ශක්තිය භෞතික ලෝකයට ඔබට පිහිට වූවාට සාංසාරික සහ අධ්‍යාත්මික විමුක්තිය ලැබීමට මමත්වයේ පිහිට තමයි බාධාව. මමත්වය අතහැරීමයි අපට සිදු කරන්න තියෙන ප්‍රධාන ක්‍රියාවලිය. මේ ලෝකේ අත්හරින්න කෙනෙකුට අපහසුම කාරණය තමයි තව කෙනෙක් අත්හැරීම නෙමේ. මේ ලෝකේ අත්හරින අපහසුම ක්‍රියාවලිය මමත්වය අතහැරීම. තමන්ව තමන් අතහැරීම. හැබැයි මේ තමන්ව තමන්ව අතහරින එක අපහසුයි කියලා කියන්නේ බාහිර ලෝකයේ ඉඳගෙන කල්පනා කරලා අවිද්‍යා සහගත නිර්මාණයක් හේතු කරන කොටගෙන තමයි තමන් නිර්මාණය වෙන්නේ. තමන්ට තමන් අතහරින්න වෙන්නේ එතනයි. ඉතින් මේ අතහැරීමේ මාර්ගය පුරුදු කරන කෙනා අතහැරීම කියන එක පදනම් කරගෙනවත්, අල්ලා ගැනීම කියන එක පදනම් කරගෙනවත්, උපේක්ෂාව කියන එක පදනම් කරගෙනවත් කරන ක්‍රියාවලියක් නොවේ. කරලා කරන්නට, කරලා ලබන්නට පුළුවන් කමක් නැහැ. ක්‍රියාවෙන් තොර වූ තැන නිර්වාණය. ඒ ඔබට විෂය නොවන දෙයක්. පුජ්‍යලයාට විෂය නොවන දෙයක්. හැබැයි පුජ්‍යලයා අතහැර බලන කල ධර්මය තමන්ට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා නියතයි. එසා සද්ධර්මයේ දෙස නිතරම බලන්න ඕන මානෙන් තොරව. ඒක බුදු වදනේ මෙහෙම සඳහන් වෙනවා. මඤ්ඤමානෝ භික්ඛු බද්දු මාරස්ස. ඔබ මමත්වයෙන් බලන හැම මොහොතකම මායාට හෙවත් මනසට ලෝකයට තමයි බර වෙන්නේ. බන්ධ වෙලා සම්බන්ධ වෙලා යන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝතේ. මමත්වයෙන් තොරව නිරන්තරයෙන්ම ධර්මයේ දිහා බලනවනම්, ධර්මයේ සොයනවනම් ඔබ නිදහස් වෙන්නේ. මුත්තෝ නිදහස් වෙන්නේ පාපී මායාවෙන් හෙවත් මනසින් ඉන්ද්‍රියන් තුළ තියෙන ලෝකයෙන්. එමනම් මේ මමත්වයෙන් තොරව බැලීම සහ යමක් දෙස මමත්වයෙන් යුක්ත බැලීම කියන මේ ස්වභාවයන් දෙක මනාකොට ප්‍රත්‍යක්ෂ කරගෙන මමත්වයෙන් තොරව යමක් දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕන. සිත ගැන අවධානයෙන් හිටපු කෙනෙකුට ඔක තේරෙනවා. මමත්වයෙන් තොරව බලන්නේ කොහොමද, මමත්වයෙන් යුක්තව බලන්නේ කොහොමද කියලා. සම්මුතියෙන් ගත්තොත් එහෙම තමාගේ නිවස දිහා බලන ක්‍රමය. ඊට පස්සේ අපට අයිති නැති වෙනත් ගෙදරක් දිහා බලන විදිය කියලා ගමුකු සම්මුති වශයෙන්. දැන් මමත්වයෙන් යුක්ත බලන්නේ තමන්ගේ ගෙදර දිහා බලනවා වාගේ, තමන්ගේ කාර් එක දිහා බලනවා වාගේ. මමත්වයෙන් තොරව බැලීම කියන්නේ අනුන්ගේ ගෙදර දිහා බලනවා වගේ, අනුන්ගේ කාර් එකක් දිහා බලනවා. දැන් ඇත්තන කාර් නතර කරලා තියෙනනේ පොලිමට අතෙන්ට ගිහිල්ලා අත්දැකීම ලබන කාර් තියෙන අය කොහමද කමන්ට ඒක ක්ලික් කරා වෙන්නේ අනුන්ගේ කාර් එක සහ තමන්ගේ කාර් එක කියලා ඒක තේරුම් ගන්නවා. දැන් සමානව හිතන්නවත් අසමානව හිතන්නවත් කාරණයක් නෙමෙයි මේ කියලා දෙන්නේ. සමස්ත මනසේ ස්වභාවය සහ ඒ ස්වභාවය තුළ නොරැවටීම, ඒ රැවටීමට හේතු වන්නා වූ සංඥාව ඉවත් කිරීම. පෙනීම නොවේ ප්‍රශ්නේ. ඒක මගේ මේක අනුන්ගේ කියලා බෙදීමත් නෙමේ ප්‍රශ්නේ. ඒක සත්‍යයක්, ඒක යථාර්ථයක් කොට ගන්නා වූ මනස. ඒක පුජ්‍යලත්වයේ හැටියට ගන්න මනස තමයි වරද. දෘෂ්ටිය තමයි වරද, මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා සංකල්පය. මිත්‍යා වාචා. ආදි වශයෙන් යයි වරද. දහම කියලා පින්නතුනි ගන්නට දෙයක් නැහැ. දහම කියලා තියෙන්නේ අතහරින්න දෙයක් පමණයි. ධර්මය කියලා තියෙන්නේ අතහරින්න මිසක් ගන්න දෙයක් ධර්මයේ පෙන්නලා නැහැ. දැන් බලාගෙන යන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගන්න දෙයක් මුකුත් පෙන්නලා නැහැ. පටිච්ච සමුප්පාදේ බලාගෙන යන්න කිසි දෙයක් ගන්න කියලා පෙන්නලා නැහැ. සූත්‍ර දේශනාව ඕන තැනක ගිහිල්ලා බලන ගන්න දෙයක් පෙන්නලා නැහැ, අතහරින්න දෙයක් පමණයි පෙන්නලා තියෙන්නේ. මොනවද අතහරින්න කියන්නේ? ඔබට අයිති නැති දේ ඔබ අතහරින්න, එච්චරයි. ඔබට අයිති දේවල් අතහරින්න එපා එකක්වත්. ඇදෙලිනේ මොකද්ද ඔබට කිව්වේ දේශනා කළේ? ඔබට අයිති නැති දේ අතහරින්න. ඔබට අයිති දේවල් එකක්වත් අතහරින්න එපා. කිසිවක් අතහරින්න එපා ඔබට අයිති දේවල්. දැන් ලේසි නේද? ඔබට අයිති නැති දේවල් අතහරින්න, ඔබට අයිති දේවල් අතහරින්න එපා. මොනවද බලන්න ඔබට අයිති දේවල්? මට 10ක නම් කියන්න. ඔබට අයිති දේවල් වල 10ක නම් කියන්න. මේක මගේ ඉඩම කියලා කියනවා. මහා පොළොව හයියෙන් හිනා වෙනවා බක බක බක ගාලා. ඔය වගේ මිනිස්සු කෝටි ගාණක් මේක මගේ ඉඩමේ කිව්වා. හැබැයි එක්කෙනෙකුටවත් මේක ඒගොල්ලන්ගේ කරගන්න බැරි වුණා කියලා හයියෙන් කක්කක් ගාලා හිනා වෙනවා. නැන්ද හිනා වෙනවා. මේක මගේ ශරීරය, my body. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ සතර මහා භූතයේ මේ වාතය, ජලය, හිරු උණුසුම, මහා පොළොවේ සාරය, මේ සතර මහා භූතයෝ හයියෙන් හිනා වෙනවා. මගේ ශරීරය කියලා මිනිස්සෙක් කියනකොටම හයියෙන් හිනා වෙනවා. මේක මගේ කාර් එක කියලා කියනකොටම අර ලෝහ කෑලි ටික හයියෙන් හිනා වෙනවා. මං කියන්නේ ඒකේ අදහස් එන්නේ ඔයගොල්ලෝ පරිස්සමෙන් පිරිසුදුව පවිත්‍ර මේ ලයිසන් කරලා ඉන්ෂුරස් කරලා කාර් පවත්ව ගන්න ඕනේ. ඒ වුණාට ඒකේ මගේ කාර් එකක්, අනුන්ගේ කාර් එකක් එතන නෑ. මම කියන්නේ මේ ඔක්කොම අනුන්ගේ කියලා හිතන්න පුරුදු වෙන්න කියන එක එහෙම නෙමෙයි. මගේ ඒවත් නැහැ මෙතන, අනුන්ගේ ඒවත් නැහැ. දැන් බහදෙන්නේ දැන් අර කාර් ගොඩේ මගේ කාරුත් නැහැ, අනුන්ගේ කාරුත් නැහැ. අපිට සාමාන්‍යයෙන් කියලා දුන්නු විදිහට වඩා ටිකක් වෙනස්නේ. මේවා අනුන්ගේ කියලා හිතන්නනේ කියලා දුන්නේ. දැන් මෙතෙන්දී මගේ දේවලුත් නෙමේ, අනුන්ගේ දේවලුත් නෙමෙයි. කාගේ දේවල්ද ඒ? ඒව තමයි අයිතිකාරේ නැති දේවල්. අයිතිකාරේ නැති දේවල් කියලා කියන්න පුළුවන්. එතකොට මේ ලෝකේ අයිතිකාරයෙක් නැති දේවල් වලට අයිතිකාරයෙක් දාලා වෙච්ච දෙයක්. අයිතිකාරයෙක් නැති ලෝකයට අයිතිකාරයෙක් දාලා වෙච්ච දෙයක්. මේ ලෝකේ ඉන්න සියලුම ආගම්වල, ජාතිවල, වර්ගවල, කුලවල සියලුම මිනිස්සු, රටවල්වල සියලුම මිනිස්සු මොකද මේ කරන්නේ? අයිතිකාරයෙක් නැති ලෝකේට අයිතිකාරයෙක් දාලා. ඊට පස්සේ මගේ රට, මගේ සංස්කෘතිය, මගේ ආගම, මගේ මහ පොළොව, මගේ ජාතිය එහෙම බෙදා ගන්නවා. බෙදාගෙන නිකන් ඉන්න බෑ. අපි කට්ටි දෙකක් එකතු වෙමු. එකතු වෙලා මම මේ බෝලෙන් දමල ගහන්නම්, ඔයා මේ බෝලෙට පොල්ලෙන් ගහලා දුවන්න. අරයා බෝලෙට ගහලා දුවනවා. මෙයා බෝලේ අහිඳන වටේ ඉන්න කට්ටිය හූ කියනවා. පිස්සන් කොටුවේ මිනිස්සුන්ගේ වැඩ. ඒක මැද මිනිස්සු හාට් ඇටැක් හදා ගන්නවා. කඳුළු හලනවා, අඬනවා, hina වෙනවා, උද්දාමයටපත් වෙනවා, කෑ ගහනවා. යදිනෝ දෙයියන්ට කියනවා පුදුම යුද්ධයක් බවටපත් වෙනවා. අයිතියක් නැති ලෝකේ අයිතියක් දාගෙන විකාර ගොඩක් හදා ගන්නවා. අව්‍යායුධ හදා ගන්නවා. සටන් කරනවා. අයිතියක් නැති ලෝකයේ වෙනුවේ. නමුත් ලෝකයේ ඉන්නේ හැමෝම ඉන්නේ මේකේ අයිතියක් තියෙනවා, අයිතියක් තියෙනවා කියලා මිනිස්යාගේ චින්ත සන්ධානයට ඇතුල් කරන අයද වැඩි? එහෙමයි නේද වැඩි? ඕ මේක මගේ ජාතිය, මේක මගේ ආගම, මේක මගේ කියලා ඇති කරලා දැන් අද මහා විනාශයක් වෙලානේ. එක් එක් ජාතීන් හිතනවා ඒ ජාතිය තමයි ලෝකේ ඉන්න ඕන, අනිත් ජාතීන් වඳ කරන්න ඕන කියලා. ඒ කේක් වලට පව වඳ පෙති දාලා, අර මේ දාලා කඩවල් වල විකුණන ටික පරිස්සමෙන් කන්න. මොකද හේතුව පලාතින කට්ටිය වඳ ගලාම ඊට පස්සේ අපිට කඩවල් ටික අල්ල ගන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට ඒ ලබා දුන්නු මිත්‍යා දෘෂ්ටිය. මේ මිනිස්සු හරි ස්වභාවික අහිංසක දරුවෙක් ලෝකෙට උපදින්නේ. ඒ අහිංසක දරුවගේ ඔළුවට තමයි ඔබ මුස්ලිම්, ඔබ කතෝලික, ඔබ බෞද්ධ, ඔබ හින්දු කියලා ඔළුවට දාන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකයේ උගත්තු මේ වෙනකොට කියන්නේ ආගමක් නැහැ කියලා. රිලිජන් එකක් නැති මිනිස්සු නිර්මාණය වෙන. ඒ මිනිස්සු තමයි ශ්‍රේෂ්ඨ. ඒ කියන්නේ ආ විශිෂ්ට තැනකින් ලෝකේ අවදි වෙන මිනිස්සෙක්. රිලිජන් එකක් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ ත්‍ස්තවාදීෙක්. රිලිජන් එකක් නැහැ කියන්නේ මිනිස්සයා බොහොම සාමකාමී කෙනෙක්. ඇයි ත්‍ස්තවාදීෙක් කියන්නේ? අර ආගම් තුනක තුන් දෙනෙක් එකට තිබ්බහම නයිකොලොංගු වගේ ඉන්නේ. ඒක නිසා ඒක හරි ත්‍ස්තවාදී ගුණයක් තියෙනවා. ඔවුන්ගේ මතවාද වලින් ඔලුව පිරিলা තියෙන්නේ. මේක අපේ මතවාදේ, මේක බෞද්ධ මතවාදේ, මේක කතෝලික මතවාදේ, මේක මුස්ලිම් මතවාදේ, මේක හින්දු මතවාදේ කියලා මතවාද වලින් පුරෝගෙන මතවාද ගොඩකින් දාලා වහලා ජටාවක් හරි තොප්පියක් හරි මොකක් හරි එකක් දාලා ඒක බැඳලා තියලා තියෙන්නේ හැලෙන්නේ නැති වෙන්න. කොළු ගෙඩිය දාලා ඒක බැඳලා තියෙන්නේ හැලෙන්නේ නැති වෙන්න. ඊළඟට මේ අපිටත් වෙලා තියෙන්නේ ඇයි? අපිට ඒක එකක් හරි දුර වෙලා තිබුණා තව තීනෝ දෘෂ්ටිමය වශයෙන් බරපතල දෘෂ්ටි නැතත් මේ පරම මිත්‍යා දෘෂ්ටි නැතත් දෘෂ්ටි තියෙනවා. දැන් මේ පින්නතුන් කිසි කෙනෙකුට පරම මිත්‍යා දෘෂ්ටි නැහැ. යාගම් ಜಾති වර්ග ભેද පරම මිත්‍යා දෘෂ්ටි නැහැ. තියෙනවා හැබැයි දෘෂ්ටි. මොනවද? තමා පිළිබඳව තියෙන දෘෂ්ටි තියෙන අනේක අතහැර ගන්න විතරයි අමාරුකමක් තියෙන්නේ. දැන් ඒකට තමයි මේ මහන්සි වෙන්නේ. ඒක තමයි අපහසුම අත්හරින්න තියෙන අපහසුම දෘෂ්ටිය. තමා පිළිබඳව තියෙන දෘෂ්ටිය. හොඳයි, ස්වාමීන් වහන්සේ මෙතන දේශනා කරන ධර්මයට කැටි කළොත් එහෙම ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මොකක් කියලාද වෙනතට හිතෙන්නේ? එකට කැටි කරලා බැලුවොත් එහෙම සායනාංශයේ දේශනා කරන්නේ සම්පින්දණය කරලා බැලුවොත් සාරාංශගත කරලා බැලුවොත් මොකද්ද සායනාංශයේ දේශනා කරන්නේ? මෙතන මමෙක් ඉන්නවා කියලාද නැහැ කියලාද? නැහැ කියලා. තනි කර බට්ටපාල් බොරු. මම මමෙක් නැහැ කියන කතාව දේශනා කරන්නේ නැහැ කිසි වෙලාවක. මමෙක් ඉන්නවයි කියන කතාවක් කරලත් නැහැ. මෙතන විනිශ්චයක් ලබා දෙන තැනම මමෙක් සෑදෙනවා. විනිශ්චයක් නොමැතිව පවතින ස්වභාවික ලෝකයට විනිශ්චයක් ලබා දෙන්නේ අවිද්‍යාසහගත මමංකාරය. එතකොට විනිශ්චයක් ලබා දීමක් නොවේ, තීන්දුවක් තීරණයක් ලබා දීමක් නොවේ අපගේ දේශනාව. ඒ කියන්නේ සංකල්පයක් ඇති කිරීම, දෘෂ්ටියක් ඇති කිරීම නෙමෙයි අපගේ සංකල්ප අදහස. මේ දෘෂ්ටි වලින් සහ සංකල්ප වලින් නිදහස් වීම. පැහැදිලිද? ඒ ධර්ම කරුණු මනාව ස්පර්ශ කරලා බලන්න ඒ ධර්ම කරුණු වල තියෙන සුවය සහ ආර්ථය. ධාම් රසය හොඳට විඳින්න. එහෙම මමත්වයෙන් තොරයි. සම්බ රසෝ ධම්ම රසෝ ජිනාති. ඒ රසය දන්න පින්නතුන් දුරබැහැර ඉඳලා හරි ඒ පීඩා විඩා ගෙවාගෙන හරි එන්නේ ඒ රසය තුල ලොකු රසයක් තියෙන නිසා. සබ්බ රසෝ ධම්ම රසෝ ජීනාති. මේ රසය අවේදීතව පහළ වෙන රසයක්, වේදීතව පහළ වෙන රසයක් නොවන නිසා ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි. මෙතන මමෙක් නැහැ කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි අපිට මමෙක් නැහැ කියලා කියන්න බැරි? මමෙක් මෙතන නැහැ කියන්නට නම් කලින් මෙතන මමෙක් ඉඳලා තියෙන්න ඕන. මේ රිමෝට් එක තියෙනවා. දැන් මේ සුදු පාට හැඩේකින් යුක්ත රිමෝට් එක. අපි ඒක කොහේ හරි ගෙනිච්චාම කවුරු හරි කියනවා අර රිමෝට් එක දැන් නැහැ කියලා කියනවා. ඇයි ඒ අපි එහෙම නැහැ කියලා කියන්නේ? කලින් තිබ්බා දැන් නැහැ කියන එකයි කියන්නේ. එහෙම නැතුව අපි නැහැ කියලා කියනොද දෙයක්? කවදාවත් එහෙම නැහැ කියලා නැහැ, තිබිලා නැති වෙච්ච දෙයක් තමයි කියන්නේ කලින් තිබ්බ දැන් නැහැ කියලා. එතකොට මමෙක් නැහැ කියන එකේ අර්ථය මොකක්ද? කලින් තිබ්බ දැන් නැහැ කියන එක නෙමෙයි. කලිනුත් නැහැ මමෙක්, දැනුත් නැහැ මමෙක්, ඉදිරියටත් නැහැ මමෙක්. ඒ නිසා මට මමෙක් නැහැ කියන අර සම්ප්‍රදායික ක්‍රමයට මමෙක් නැහැ කියන්න බෑ. දැන් ඕක හොඳට තේරුම් ගන්න, ඔළුව කඩලා තේරුම් කර ගන්න ඕන. විමසලා තේරුම් කර ගන්නවා. ඔළුව කඩලා තේරුම් කර ගන්නවා කියන්නේ අර විමසලා තේරුම් කර ගන්න ඕනේ කියන එක. එතකොට මෙතන මමෙක් අතීතේත් නැහැ, වර්තමානයේත් නැහැ, අනාගතේත් නැහැ. ඒ නිසා මමෙක් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මමෙක් ඉන්නවයි කියන එක තුල තියෙන්නේ කුමක්ද? ඒ තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා. මමෙක් නැහැ කියන එකද තුල තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා. මේක මෙසිය, මේක මෙසිය නොවේ කියන්නේ සංකල්පය. සම්මා සංකල්පය තුළ මේක මෙසේ නොවේ යන අදහසක් නැහැ. දෘෂ්ටි ස්වභාවයත් ඒකයි. මේක මෙසේය, මේක මෙසේ නොවේය. ඒ තමයි දෘෂ්ටි ස්වභාවය. එහෙනම් මේ ලෝකය මේ වෙනකොට දෘෂ්ටි ලෝකය, සංකල්ප ලෝකයක්. එතකොට ආගම් පූජකයෝ ටික මිනිස්සුන්ගේ ඔළුවලට මොකද්ද කරන්නේ? දෘෂ්ටි දානවද නැද්ද? නැත්තම් හොඳයි. දානවනම් හොඳ දෘෂ්ටියක් දාන්න. හැබැයි ඒ හොඳ දෘෂ්ටි වලටත් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ සියලු දෘෂ්ටි වලින් නිදහස් වීම. ඒ වුණාට ඒකේ කෙරෙන්නේ වෙන පැත්තක් නරක දෘෂ්ටි දාලා ඔවුන්ටත් අහිත පිණිස පවතින, ලොවටත් අහිත පිණිස පවතින, මිනිස්යාගේ සංසාරටත් අහිත පිණිස පවතින මේ සත්වයා අන්ධ අසරණ බවට පත් කරලා තියෙනවා මේ ආගමික පූජකයෝ. අති පූජ්‍ය, අති උතුම්, අති ශ්‍රේෂ්ඨ පට්ටගුරු ඔය ඔක්කොම දාලා කරන්නේ මිනිස්සුන්ගේ ඔළු පුරවන එක දෘෂ්ටි වලින්. මානසික ආබාධ කරුවන් නිර්මාණය කරනවා. අගේට නිසංසලේ හිටපු, නිදහසේ හිටපු මිනිස්සයා නිරාවරණ ලෝකයේ දකින්න තිබුණු ඇස ආවරණය කළා. ආවරණයක් තුලින් මෙන්න මේ කණ්ණාඩි දෙකෙන් ඔබ ලෝකය බලපං කියලා අපිට අණ කරනවා, බලපෑමක් කරනවා. ඒ නිසා ඔබට කියන්නේ සියලු කණ්ණාඩි ගලවා බලන්න, ස්වභාවික ලෝකය ඔබට දැක ගන්න පුළුවන්. ප්‍රතික්ෂේපයක් නැහැ කිසි දෙයක්. ප්‍රතික්ෂේප කරන්න හරි අනුමැතියක් ලබා දෙන්න හරි කිසිදු දෙයක් ඔබටත් නෑ මටත් නෑ. ඇත්නම් ඇත්තේ අවිද්‍යාවෙන්, මෝඩකමින්, අඥානකමින් හදාගත්ත දෙයක්. කිසිදු ප්‍රතික්ෂේපයකින් තොරව, කිසිදු අනුමැතියකින් තොරව වර්ධමානය ද අතහැර ලෝකයේ දෙස බල. පුජ්‍යලත්වයෙන් හැරව කිසිදු ප්‍රතික්ෂේපයකින් තොරව, කිසිදු අනුමැතියකින් තොරව වර්තමානය දත හැර ලෝකයේ දෙස බලන්න මමත්වයෙන් තොරව. ඔබට කොයි විදියටද ලෝකෙ පේන්නේ? මාහට නම් පේන්නේ හරිය නිසංසල සංසුන් මනහර සොඳුරු දසුනක් මේ ලෝකේ හැමතැනම. ඒ කණ්ණාඩි නැතුව බැලුවහම ඒ කියන්නේ අපි මේ බාහිර තියෙන ජාතික කණ්ණාඩි, දේශපාලන කණ්ණාඩි, ආගමික කණ්ණාඩි නැතුව බලද්දී ඒව දාගත්තොත් මොකද වෙන්නේ? ඔය සැනසිල්ල නම් හම්බ වෙන්නේ නෑ. ඒ නිසා මේ සියලු කණ්ණාඩි වලින් තොරව ලෝකයේ දේශ බලන්න පුරුදු වෙන්න ඕන. හැඩ ගස්ස ගන්න කැමරා ශිල්පීෙක් තමන්ගේ කැමරා කාචයට බොඳ වෙච්ච රූපයක් හරියට පැහැදිලි ව හරියට ඒ තමන්ගේ රාමුවට ඡායාරූපය පැහැදිලි කර ගන්නවා වගේ මේ ධර්මය ඔබේ නුවණම මෙහෙවල ඒක හදා ගන්න ඕනේ. එක වෙලාවක ඒක පැහැදිලිව පේන පටන් ගන්නවා. ලක්ෂ ඡායාරූප ශිල්පීෙක් වගේ. දැන් බලන්න මේ ලෝකේ මේ දුරේක්ෂය මුලින් මුලින් නිර්මාණය වුණා කාච. කාච දාලා කාච වලින් ඈත තියෙන තාරකා නිරීක්ෂණය කරන වැඩපිළිවෙල පටන් ගත්තා. දැන් කාචවලින්ද බලන්න. දැන් ලෝකේ කාචවලින් හේ බලන්න දුරේක්ෂය ලේසර් වලින් කිරණ වලින් ලෝකේ බලනවා. මම හිතන්නේ ඔබත් අර කාචවලින් බලන ඔබගේ බුද්ධිය අදිචිත්ත අදිඥාන කියන මට්ටමට එනකොට මම හිතනවා අර ලෝකේ විද්‍යාඥයෝ ලේසර් තාක්ෂණයට ගියා වගේ ඔබටත් යන්න සිද්ධ වෙනවා ඥානය තුර ලේසර් තාක්ෂණයට. ඒ කියන්නේ අතිශයින්ම තියුණු දැක්මක් සහ විශාල දුරක්. දකින්නවා. ඒ කියන්නේ මිනිස්සෙකුට ආලෝක වේගයෙන් ගමන් කළත් නිමක් කරන්න බැරි, අවසානයක් කරන්න බැරි අවුරුදු දහස් ගානක් ඈතට වුණත් යන්න පුළුවන් දුරක් මේකෙන් බලනවා. ඒ වගේ ඔබටත් ඔබේ නුවණ තාම ප්‍රබල වෙන්න ඕන. අර ලේසර් කිරණක් ඈත ග්‍රහලෝකයක් වාගෙන යනවා වගේ විනිවිද භාවයෙන් යුක්ත වෙන්න ඕන මේ කරුණුවල. නමුත් තමන්ගේ දුරේක්ෂය අබල දුබල නම් මොකද වෙන්නේ? ඡායාරූපේ අපැහැදිලි. ඒ අය නැවත නැවත නැවත නැවත ඉතින් උත්සාහ කරන්න ඕන පැහැදිලි කරගන්න. එසා ප්‍රඥාව කියන්නේ තාම වටිනා කියන ධනයක් සහ ගුණයක්. ඒ නොබෙගේ සියලුම මානසික අඳුරු පැති ආලෝකමත් කරන්න පුළුවන්. ගැටලුවක් කියලා පවතින මනසේ අඳුරු ස්වභාවයක් තුළ දැන් ගෙදර අඩු ආලෝකයක් හෝ විදුලි බලය නැති දවසට මොකද වෙන්නේ? කරුණුකාරණා හරියට පැහැදිලි වෙන්නේ නැති නිසා පුටුව මේසය ඇති තැන ඔව් මොකද වෙන්නේ? ගිහිල්ලා එහෙම එයක් හැපෙනවා. මේ දවස්වල ඒ අත්දැකීම ලබන්න දෙන්නේ නේද? ඔව් අපිත් බලන්න එහෙම යනකොට ටෝච් එකකුත් අරන් යන්නේ. මොකද බල කියද්දී ලයිට් ගියොත් ඒ. ඉතින් අපි මේ සංවර්ධනේ තුන් ගුණයක සංවර්ධනය අත්විඳින්මින් ඉන්න මොහොත. ඒ වගේ සංවර්ධන ලේසින් හම්බෙන්නේ 88 දක්වාම සංවර්ධනේ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඒ නිසා අපි ඒ හැප්පෙනවා කියලා ආලෝකය නැති වෙච්ච තැන. ඒ වගේම ප්‍රඥාවන් නැති වෙච්ච තැන මොකද වෙන්නේ? හැප්පෙනවා. එතකොට නිකන් යහපත් මිනිස්සෙක් උනායි කියලා නිවන් දකින්න බෑ. නිකම්ම නිකන් හොඳ මිනිස්සෙක් උනායි කියලා නිවන් දකින්න බෑ. යා ප්‍රඥාවන්ත මිනිස්සෙක් කියලා. නිකම්ම නිකන් හොඳ මිනිස්සෙක් උනායි කියලා රටක් කරන්නත් බෑ. රටක් කරන්නත් ප්‍රඥාවන්ත මිනිස්සෙක් වෙන්න ඕන. රටක් පිළිබඳව රටක් මෙහෙවන්න පුළුවන් ශක්තියක් තියෙන මිනිස්සෙක් ඉන්න ඕන. එහෙමනම් හුදු සිල්වත්කමටම මේක නිවන් දකින්න බෑ. අපිට පැහැදිලිවම පේනවා සිල්වත්කම මුල් කරගෙන නෙමෙයි නිවන් දැක්කේ. ඒ කාලේ අඟුලිමාල වගේ වුණත් දරුණු මිනිස්සු වුණත් මේක නිවන් දකිනවා. ආලවක යක්ෂයා වුණත් නිවන් දකිනවා දෙවන්ත ප්‍රඥා මහිමයත් සමග. එක නුවණ අඩු නම් මොකද වෙන්නේ? කරුණාවල රස බලන්න නැතුව හොද්දේ හැන්ද තියනවා වාගේ ඔහි තියෙනවා. බණාතරේ ඉන්නවා. හැබැයි බණ ධර්මවල තියෙන එක කරුණකවත් රස විඳින්නේ නැහැ. ඔහි හැන්ද වාගේ තියෙනවා. ඉතින් එහෙම කොච්චර කාලයක් තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. එක කරුණ වෙන්න පුළුවන්. තමන්ට ආලෝකමත් කරලා දකින්න පුළුවන් ගුණය තියෙන්න ඕන. එවිට තමයි ආයේ කරුණේ තියෙන උපරිම සාරය අවබෝධය ලබන්නේ. කොච්චර මේ අනිත්‍යතාවය දකින්න කියලා කිව්වත්, අනිත්‍යතාවය මෙනෙහි කරන්න කිව්වත්, අනිත්‍යතාවය ප්‍රකට කරන්න ප්‍රගුණ කරන්න කිව්වත්, කිසි කෙනෙක් මේ අනිත්‍යතාවය කියන තැනටපත් වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ හේතුව සංඥාවේම එළඹගෙන, සංඥාවේම එළඹගෙන නිරන්තරයෙන්ම සිටින්න පුරුදු වෙලා තියෙනවා. මේ සංඥාවෙන් තොර වූ දහමක් තියෙනවායි කියලා විශ්වාස කරන්නේ. විඥානකරණයෙම ඉන්නෝ විඥාණයෙන් තොර දහමක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒකයි වරද. ඔබ විශ්වාස කරන්න විඥාණයෙන් තොර දහමක් තියෙනවා. සංඥාවෙන් තොර දහමක් තියෙනවා. ඉතින් මේක අත්හරින්න පුරුදු වෙනකොට පින්නතුනේ තමන්ගේ මනස ධර්මත් සැලීමකටපත් වෙන්න ඉඩයි. කොයි වගේද කියතොත් දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ. ඒ මෙතෙක් කාලයක් හිටපු පුජ්‍යල දෘෂ්ටිය මිය යන්නයි හදන්නේ. නමුත් ඔබ පුජ්‍යලත්වයේ කියන එක ඔබ තුලින් දුරස් වීම ශ්‍රේෂ්ඨ කොට සලකනවා නම්, පුජ්‍යලත්වයේ කියන්නේ කාවිද්‍යාවක් කියලා තේරුම් ගන්නවා නම්, පුජ්‍යලත්වයේ දුරු වීම මට සහනයක් කියලා තේරුම් ගන්නවා නම්, අපහසුයි. තමයි ගොඩාක් කාලයක් මිත්‍රයෙක් හැටියට ඉඳලා ඒ මිත්‍රයව දාලා යනවා වගේ වේදනාවක් හටගත්තත් කමක් නැහැ. මම වැඩි යහපතක් වෙනුවෙන් මේ සබඳියාව, මේ අතහැරීම මම සිදු කරන්නේ දෙලව යහපත වෙනසයි කියලා කල්පනා කරන්න ඕන. මොකද මේක අනුන්ගේ නම්. ඒක අනුන්ගේ කියලා හිතන්නේ නැතුව මේක දවසක් හරි මගේ කියලා හිතාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. සත්‍යවාදීත්වය කියලා කියන්නේ ඒක අනුන්ගේ නම් අනුන්ගේ කියලා අපි හිතන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරුවෝ ලබා දුන්නු හොඳ උදාහරණය හරි වටිනවා. කුලියට ගත්ත ඇඳුම් වෙනේ කිව්වා. කුලියට ගත්ත ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ වෙනතුන්. ඇඳගෙන ගියා නම් මම හිතනවා එයාට කොච්චර ඇඟේ දාගෙන හිටියත් ඒක තමන්ගේ කියලා ඇඟේ හැංගෙයිද. ලෝකෙට නම් පේනවා මෙයා කෝට් එකක් ඇඳලා නිල මේ ඇඳුමක් ඇඳලා මෙයා ඉන්නවා කියලා. නමුත් හොඳටම තේරෙන්නේ නැද්ද මේක කුලිය ඇඳුමක් කියලා තේරෙනවා. දැන් මේක පරිස්සම් කරලා යන්නි පැත්තට ෆොටෝ එක ගහලා ගලවලා දෙන්න ඕන. ඒක නෙමෙයිද වෙන්නේ. ඒක තමයි වෙන්නේ. ෆොටෝ එක ගහලා ගලවලා දෙන්න ඕන හරියක කුලීකාරයට. ඒක බොත්තම් පටි කැඩලා තිබුණොත් ඒකටත් ගිවන්න ඕන. ඒ නිසා සමස්ත ලෝකයේම මේ ඇති සංඥා පද්ධතිය, මේ මනෝමය පද්ධතිය බුදුහාමුදුරු දකින්නේ කුලී ඇඳුම් හා සමානයි. ඒක දවසක් තව තියාගෙන සිටියත් කුලීකාරය ඇවිල්ලා මේක අරන් යනවා. දැන් මොනවද අපිට ලෝකෙන් ගන්න තියෙන්නේ? මොනවද අපිට ලෝකෙ බෙදන්න තියෙන්නේ? මොනව සමගද අපිට ලෝකෙ ගැටෙන්න තියෙන්නේ? මොනව සමගද අපිට ඇලෙන්න තියෙන්නේ? ඇලෙන්න කිසිවක්ම නෑ. කොහොමද මෙතන මමෙක් කියලා ගන්න තැනම කුලී ඇඳුමක් නම් තියෙන්නේ? ඒ කුලී ඇඳුම ඇඳ ඉඳගෙන අපි ඇලෙන්නේ මේ ලෝකෙට. ගැටෙන්න දෙයක්වත් නැහැ. මමයි කියලා ගන්න තීරණයම වරදක් නම් එතන ඉඳලාද ගැටෙන්නේ අපි? ලෝකයේ සිටගෙන ලෝකයේ සමග ගැටෙනවා. ලෝකයේම සිටගෙන ලෝකයේ සමග ඇලෙනවා. අවසානයේ මනුෂ්‍යයාට ඉතුරු වන්නේ ගහපු පදේකුත් නැහැ, බෙරේ පළවකුත් නැහැ. එහෙම කියනනේ නේද නිෂ්ඵල වැඩවලට? ගහපු පදේකුත් නැහැ, බෙරේ පළවකුත් නැහැ කියලා කියනවා. වයසක හාමුදුරු කෙනෙක්ගෙන් මම ඇහුවාම උන්වහන්සේ තව උදාහරණයක් දුන්නා. හීනෙන් ගෑ සබන් වාගේ කියලා. මම අහුව මොකද හීනෙන් ගෑ සබන් වාගේ කියන්නේ? ඊනෙන් සබන් ගාලා නැවට යඟ පිරිසුදු වෙන්නේ නැහැ නේ කිව්වා. ඉතින් ජීවිතය කියන්නේ හීනෙන් ගෑ සබන් වාගේ කිව්වා. එතුම් උන්වහන්සේ වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනෙක්, ජීවත්ව සිටියේදී නීතිඥවරයෙක්, හොඳට ප්‍රබුද්ධ විදියට ජීවත් වෙච්ච කෙනෙක්, හොඳ දාන සම්පත් ඇතුව, බල සම්පත් ඇතුව, නිල සම්පත් ඇතුව ජීවත් වෙලා හොඳට. දැන් මොකද්ද කියන්නේ? හීනෙන් ගෑ සබන් වගේ කියලා. හොඳ වචන වයසක අයගෙන් අහලා බලන්න ඕන. වයසක යාචක 100ක් හිටියා. 100ලා එහෙම දැක්කාම මම ඒ කාලේ ළඟින් ගිහිල්ලා වාඩි වෙලා පොඩි කතාවක් chat එකක් දානවා. මොකද හොයන්නේ? එයා ගැන හොයලා අපිට ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන්. හිඟන්නේක් ළඟට ගිහිල්ලා මම බලන්නේ මේ මිනිස්සේ හිඟන්නේ කුණේ කොහොමද කියලා. වෙන්න නෙමෙයි. ඒක මග අරින්න. හිත හොඳට වැඩ කළා. විශ්වාසයට වැඩ කළා. ඒක තමයි තියෙන தත්ත්වයේ යාචක වෙච්ච එකේ තියෙන ලක්ෂණේ. හරි හිත හොඳයි. විශ්වාසයි. මං ඇහුවා 100 දැන් වයසට ගිහිල්ලානේ. ඔව්. දැන් කොහොමද 100ගේ හිත එහෙම සංවර වෙලා සංසුන් වෙලා ඉන්නවද කියලා. 100 කියනෝ ගත වයසට ගියාට හිත වයසට යන්නේ නැහනේ මහත්තයෝ. කොහොමද වැඩේ? හති භයානකයි. ඔව්. හිත වයසට යන්නේ නැහනේ කියලා කියනවා. දැන් හිතේ වයසක් තියනවද? හිතේ වයසක් නැහැ. සමහර අයගේ ශරීරය තරුණ වුණාට හිත හරීම පරිණතයි, බොහෝම වයසයි. සමහර අයගේ මේ හිත කය 60 පෙන්නත් 70 පෙන්නත් තියෙන්නේ 16 26 හිතක් තියෙන සමහරලාට. ඒ නිසා ඒක වැඩෙන්නේ පින්නතුනි නිකම්ම නිකන් නෙමෙයි, ප්‍රඥාව වැඩෙන තරමට තමයි කෙනෙක් අධ්‍යාත්මිකව වයසට යන්නේ, ප්‍රබුද්ධ බවට පරිණත බවට පත් වෙන්නේ. අර කියන්නේ ඒහි භික්ෂු භාවයෙන්ට පත් වුණාම සැට වයස් පිරුණු භික්ෂුවක් ලෙසින් එනවා කියලා. ඒ කියන්නේ සැට වයස් පිරුණු භික්ෂුවක් කියන එකෙන් අදහස් වෙන්නේ පූර්ණත්වයට පත් වූ, පරිණත බවට පත් වූ කෙනෙක් කියන එකයි. ඒ නිසා ධර්ම අවබෝධයේ කෙනෙක් ඇති කරගන්නවායි කියලා කියන්නේ පින්නතුනේ එවලෙම එයා සැට වයස් පිරුණු භික්ෂුවක් බවට පත් වෙනවා. දැන් ඔයත්තන්ට උනත් ඒක අගේ තේරෙන්නේ නැද්ද? අනවබෝධයේ භික්ෂුවක් අවුරුදු 80ක් වුණත්, අවබෝධයේ භික්ෂුවක් අවුරුදු 20ක් වුණත්, අර 81 කෙනාට වඩා අගයක් දැනෙන්නේ නැද්ද අර 21 කෙනා? දැනෙනව නේද? ආන්න ඒකයි සැට වයස් පිරුණු භික්ෂුවක් ලෙසින් පෙනී හිටිනවා කියන ශාරීරිකින් නෙමෙයි මේ මානසික පූර්ණත්වයෙන්. ඒහි භික්ෂු භාවයේ මේක පිටින් දැම්ම සිවුරු පෙරවිලා කෙස් බෑවිලා පෙනී හිටිනවා කියලා. අනේ මෙහෙම මෝඩ උදවිය. එහෙම නෙමෙයි. දැන් ඒහි භික්ෂු භාවයක් ලැබෙන ධාරු චීවර. එයත් ඒහි භික්ෂු භාවයෙන්. නමුත් මෙහෙම රෙදි පෙරවිලා නෙමෙයි, අධ්‍යාත්මික අවබෝධයෙන් තමයි භික්ෂු භාවය ලබන්නේ. එහෙම නැතුව මේ බාහිර සිවුරු වලින් නෙමෙයි. දුහාමඳුරු ඇඳුමට දුන්නේ නැහැ තනක්, අධ්‍යාත්මයට දුන්නේ. කින්තේ ජටාහි කින්තේ අධින සාටිය අභ්‍යන්තරං ගහනං බාහිරං පරිපජ්ජසි. මේ ජටාවෙන් හරි අඳින ඇඳුමෙන් හරි ඒක බාහිර ආටෝපේ බාහිර පෙනුම විසක් අධ්‍යාත්මේ නොවේ කියලා. දැන් පූජකය වෙන්න හදන්නේ කොහමද? ඔව්, සිවුරෙන් වෙන්න හදනවා, ලෝගුවෙන් වෙන්න හදනවා, එක එක දේවල් වලින් නේද? මේ ඔය නූල් දාගෙන කරේ එහෙම වෙන්න හදනවා, නළලේ අලු ගාගෙන වෙන්න හදනවා, එහෙම වෙන්නේ නැහැ. පූජකයෙක් වෙන්නේ දර්ශනයෙන්, අධ්‍යාත්මයෙන්, අවබෝධයෙන් පූර්ණත්වයට පත් වෙන තැන. ඇඳුමෙන් නොවේ, නිලයක් නොවේ. ඒ නිසා සම්මුති ලෙස ලෝකයේ තත්වයකට පත්වීම නෙමේ වැදගත්, අධ්‍යාත්මිකව ඒ තත්වයට පත්වීම. දැන් ධර්මයේ තේරුම් ගන්න පුළුවන්ද? බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්ද? තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න පුළුවන් ඔබට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ඒවා සම්පින්දණය කරගෙන සංකල්පණය කරගන්න දේවල් පමණක් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ වයින් තොර වූ යමක් මේ ලෝකේ තියෙනවා නම් ওই ඉන්ද්‍රියන් වලට තේරුම් ගන්න පුළුවන්ද? ওই මනසට, ওই ඥාණයට, ওই ඉන්ද්‍රිය ඥාණයට ඒව තේරුම් ගන්න බෑ. ඒ නිසා අර බැරි දේ හැකි වේද දත් මිටි කෑවාට කියලා, කොච්චර දත් මිටි කෑවත් ඔබේ ඔය තියෙන ලෞකික බුද්ධියට නම් මේක තේරුම් කරගන්න බෑ. ලෞකික බුද්ධිය අතහැර දාන්න අවශ්‍ය කරනවා ස්වභාවික විවෘත ශ්‍රවණයක් සහ අවබෝධයක් ලැබීමට කැමැති වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සොයාගත්ත පින්නතුනේ අදහා ගන්න බැරි දෙයක්. මේ මහා පොළොවේ මේ මිනිස් වර්ගය අතර ලෞතර බුදුහාමුදුරුවෝ කියන්නේ ඥානයෙන් බුද්ධ රාජ්‍යයට, මේ බුද්ධියේ ඥානයේ රජතුමාණන් බුදුරජාණන් වහන්සේ, මුළු මහත් මිනිස් සමාජයේම කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. බුදුහාමුදුරුවෝ හිරු වාගේ ආලෝකමත්, අනිත් ශාස්ත්‍රවරුන්ගෙත් ආලෝකයක් නැහැ කියන්නේ රහඳ වගේ, එමත් නැත්නම් ඔය ඉරබටු තරුව වගේ චූටි ආලෝකයක් ප්‍රඥාවක් තිබිලා තියෙනවා ඒ ශාස්ත්‍රවරුන්ට. හැබැයි පොඩි පොඩි තරු කැට වගේ. බුදුහාමුදුරු හිරු වගේ ආලෝකමත් කළා කියන එක අපි නෙමෙයි, මහා පඬිවරු, මහා සිටුවරු, මහා දාර්ශනිකවරු, මහා යෝගීවරු, මහා මනෝවිද්‍යාඥයෝ ලෝක හැමෝම ඒක ප්‍රකාශ කරනවා. ඒකට හේතුව ඒක සත්‍යයක්, ඒක යථාර්ථයක්, ඒක මහා පොළොව පිළිගන්නා වූ දෙයක්. මේ මිනිස් වර්ගය තුළ මේ යුගයේ මේ අවුරුදු දහස් ගානකට මේ කාලය තුළ බුද්ධියේ රාජ්‍යත්වය උන්වහන්සේ සොයාගත්තේ කම්පියුටර් එකක්, මොබයිල් ෆෝන් එකක්, ඒසී මැෂින් එකක් නෙමෙයි සොයාගත්තේ, අධ්‍යාත්මික නිවනක්. අපිට ජීවිතයේ යථාර්ථය කියලා ඔක්කොම අපි උගන්වන්නේ ගොඩක් වෙලාවට අපේ බෞද්ධ සමාජයේ පවා උඩාර්ථයමයි. මේ ලස්සනට තියෙන ශරීරය පිළිකුල් කරලා පෙන්වනවා, ලස්සනට තියෙන ශරීරය කෑලි කඩලා පෙන්වනවා, ලස්සනට තියෙන ශරීරයේ අටකටු තියෙනවයි කියලා කියනවා. ඉතින් අටකටු තියෙනවයි කියලා කියන්න ඕනේ මේක අටකටු තියෙනවනේ නම්. ඒකනේ ඔය කක කියන්නෙත් තනින් තන නේද? ආයි වෙන කෙනෙක් ඇටකටු මේකේ නහර තියෙනවලු. ඉතින් නහර නැත්තම් මිනිස්සෙක් වැඩ කරන්නේ නැහැ නේද? ඉතින් ඒක අමුතුවෙන් කියා දෙන්න උවමනා කාරණයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඔක්කොම උදාහරණය. පුඤ්ජල සංඥාවෙන්ම පැටලි පැටලි පුඤ්ජල සංඥාවටම යම් යම් ආකල්ප දීලා නිවන් දකින්න බෑ. පුජ්‍යල සංඥාවෙන් තොර වෙන්න ඕන, නිදහස් වෙන්න ඕන. ඒ මග බොහෝම සංයමයෙන් කරුණාවෙන් බලන කෙනෙකුට මිසක් වෙන කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බෑ. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ඔච්චර වඩන්න තියෙන වෙන මොකුත් තෝන්නේ. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා. ඕන කෙනෙකුට ගිහිල්ලා ওই වචනේ විතරක් කියන්න සායන්හත් දැන් ඔය පැහැදිලි කරපු එක සංඛාරයක් නේ. ඔය දේශනේ සංඛාරයක් නෙවෙයි කතා කරේ. ඈ ඕ වචී සංඛාර. ඔබ වචනයෙන් යමක් නිත්‍ය කරපෙන්නවා. ඉතින් වචී සංඛාරයක පැටලෙන තැන සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා වැඩිනවද? සතර සතිපට්ඨානේ ඔය උත්තුංග වචනේම ඇති. මුළු සතර සතිපට්ඨානෙම තේරුම් ගන්න. යම් කිසි සංස්කාරයක්, නිගමනයක්, නිත්‍යයක්, උපාදානයක්, තණ්හා, දික්ටි, මාන්නයක් එතන ඇති කළොත් එහෙම ඒක අනිත්‍යතාවය නෙමෙයි. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ලෝකය ඇත්ත වශයෙන්ම නිත්‍යද අනිත්‍යද? මොකද කට්ටිය සන්දේ නැද්ද? ලෝකේ නිත්‍යද අනිත්‍යද කියලා මං අහන්නේ. ගොඩක් කෙනෙක් කියනවා ලෝකය නිත්‍යයි කියලා කියන. තව අය කියනවා අනිත්‍යයි කියලා. ලෝකේ නිත්‍යයක් නැහැ, අනිත්‍යයක් නැහැ පින්නතුනේ. එන මොකද? මොකුත් නැහැ. මොකුත් නැත්නම් මෙතන මොකද තියෙන්නේ? අන්න සබ්බ සංකාරයේස අනිත්‍ය සංඥා. ලෝකේ අනිත්‍ය කිව්ව හාන්න ඒක නිත්‍ය කරගෙන වාසය කරන මම කාලයක් අනිත්‍ය නිත්‍ය කරගෙන වාසය කළා. මට දුන්නු ගුරු උපදේශයක් අනුව මම කරන වැඩේ හැම සිතුවිල්ලක් වහම අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කර කර හිටියා. ඒක කරන්න එපා ඔයගොල්ලෝ. වැරදිලා හරි. ඒක අපි වැරදිච්ච කාලවල කරපු දේවල්. සිද්ධාර්ථ කුමාරයත් වැරදිච්ච කාලේ කරපු දේවල් ටික පස්සේ ඒවා දැම්මා ගෙනල්ලා. ඊට පස්සේ අවුල් ගොඩක් වුණා. මේක ඥාන දර්ශනයෙන් යථා අවබෝධයෙන් මේ කරුණු තේරුම් කරගන්නේ නැතිව මොනම ආකාරයකටත් මේක වටහා ගන්න බෑ. එනිසා බෞද්ධ සමාජය කියලා කියන්නේ දුක ආත්ම කරගෙන දුක් විඳින්න හරි ආසයි. විරහ දුක පුදුම විදියට විඳින්න හරි ආසයි. වැඩිම අපේ රටේ තියෙන ගීතවල මොකද්ද තියෙන්නේ? විරහ ගීත. දැන් මෙතෙක් කාලයක් බෝම්බයක් එහෙම පුපුරන්න නැතුව අවුරුදු 10ක් විතර ගෙවිලා ගියා. ඉතින් නිකන් කෑවේ නෑ වගේ. බලන්න බෝම්බයක්වත් නෑ. බලන්න ටීවී එක නිකන් හිස් වගේ. ඉස්සර නම් එහෙම ආරංචි වෙනවනේ අද 25ක් මලා අද 42ක් මලා අතන බෝම්බයක් පුපුරන. ඒව නැති වෙනකොට හරි සංකාවයි. මොකද හේතුව තියෙන්න ඕනේ ඒක ආස්වාදනේ. අපේ දුක ආත්මය වෙලා තියෙන්නේ. දවසට මිනිස්සෙක්ගේ වැරද්දක් හොයලා විවේචනයක් කරගන්න බැරි වුණොත් එහෙම කෑවේ නෑ වගේ. හරි අමාරුයි. අනිත්‍ය ඒක ආත්ම වෙලා තියෙන්නේ. අපිට අනිත්‍යයි අනිත්‍යයි මැරෙනවා අපි මැරෙනවා කියලා මෙතන අපිට පේන්න ඕන. අපි කැමති නෑ නිත්‍ය මංගල පරම සුන්දර දේවල් වලට. අපි ආස නෑ. අපි ආස අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ලෝකයට තමයි අපි කැමති. ඒක තමයි ඍණාත්මක දහමක් කියන්නේ. ඒකට පාපවාංශ කියලා තිබ්බනේ මේ බුද්ධ ආගම හරි ඍණාත්මකයි කියලා. මතු පිට අර්ථයෙන් දැනට ජනප්‍රිය වෙලා තියෙන ස්වභාවයෙන් ඒක සම්පූර්ණ සත්‍යයක්. අනිවාර්යෙන් කියන්න ඕනේ ඒක සම්පූර්ණ සත්‍යයක්. ඒක තමයි ජනප්‍රිය தත්ත්වය. බලන්න ගිහිල්ලා අපේ බුරුම රටේ හරි තායිලන්තේ හරි ඔය හීනයානේ ඉන්න ඔක්කොම ආගම් තියෙන රටවල මොකද தත්ත්වය කියලා? සම්පූර්ණ අච්චාරු. ලංකාවත් එහෙම. ලංකාවේ කරට ඒකම ඉන්න අය ඒ ආගමටම වෛර කරන. ඒකනේ හීනයානේ ආගම් හැම රටම නිකන් පිරිහිලා පිරිහිලා වගේ යන්නේ. ගත්තොත් ගන්න තීන්දුව මෝඩ තීන්දුව. කන එකට බොන එකට ආමුදුරු වාහනේ ඩ්‍රයිවිං කරන එකට අඳින එකට ඕකට තමයි නීති ගහගෙන සංවර දාගෙන සෙරප්පු දාන එක නැති එක සල්ලි අල්ලන එක නැති එක පිස්සු වැඩ. අන්ධ භූත මෝඩ මිනිස්සුන්ගේ වැඩ දාගෙන එතන තමයි තාම රැඳිලා ඉන්නේ. හරි හරි දුර්වලයි. අපි හීන යාන කියන්නේ පොඩි යානේනේ. ඒක ඇත්ත. පොඩි යානේ පොඩි යානේම වෙලා තියෙනවා. කලාතුරකින් ඉතින් අර ස්වාමීන් වහන්සේ දෙන්නේ තුන් දෙනෙක් නැගිට හින්ද හොඳයි. තායිලන්ත පැත්තෙන් හිටියා අචංචා හාමුදුරුව ගොඩ නැගුණා. ඒ වගේ කලාතුරකින් එහෙනම් ස්වාමීන් වහන්සේලා ගොඩ නැගිලා ඉන්නවා. දැන් ටිකක් සද්ධර්මයේ විවෘතව පැතිරිගෙන ගොඩ නැගීගෙන ගොඩ නගාගෙන කවුරුත් සැනසෙන්නේ අතු කරගෙන යන ස්වභාවයක් තියෙනවා. නිසා ඔබේ ආගම සිදු බවට පත් විය යුත්තේ සැනසෙන්න. ඔබේ ආගම බවට පත් විය යුත්තේ බුද්ධ ආගම හරි කතෝලික ආගම හරි මුස්ලිම් ආගම හරි හින්දු ආගම හරි ජෛන ආගම හරි නොවේ. මොකක්ද ආගම? මගේ ආගම සැනසෙන්න. එහෙම නැත්නම් happiness හරි අර දලයි ලාමති කේතුමා කියනා වගේ මගේ ආදර මගේ ආගම ආදරය කියලා. ඒ නිසා එතුමට මුළු ලෝකෙම අය හරි ආදරේ තත්ත්වයක් තියෙනවා. මගේ ආගම ආදරය. ආදරය කියන එකෙන් අදහස් කරෙත් මෛත්‍රී සහගත බව කියන එක තුළයි. ඒ තුළ දර්ශනයක් ඇති කරගන්න පුළුවන්. ඒ ඉගෙන ගන්න එපා. නුවණින් විනිවිද දකින්න, විනිවිද දකින තැන පත්තුයි. ඔබට දෙන්නේ ගිනි පෙට්ටිය අතට. ගිනි කූරු අරගෙන ඒ ගිනි කූරු ගහන් පත්තු කරන්න ඕනනේ. නිකන් පත්තු වෙලා මම වෙන්නේ නැහැනේ. පත්තු කරගන්න ඕන ඔබ. ඒ නිසා ඔබට දෙන්නේ මේ බීජයක් හම්බ වෙන්නේ පොඩි. ඔබ මේ බීජය ඔබේ අධ්‍යාත්මය තුළ සිටවන, සිටවන තැන එතන පළයක් අට ගන්න. අන්නේ පළේ තමයි ඔබට ඔබට සෙවන සලසන්නේ. ඇත්තම ඔබට ඔබ තිත්ත වෙලා තියෙන්න ඕන. මගේ මමත්වයේ තමයි මට ඉන්න හතුරා. වෙන කෙනෙක් නෙමෙයි. මට දුක් දෙන්නේ කවුද? වැඩිපුරම පිට කෙනෙක් නෙමෙයි. ඔබට වැඩිපුරම දුක් දෙන්නේ ඔබේ මමත්වය. මගේ මමත්වයේ තමයි මට ඉන්න හතුරා. එනම මං හතුරා ඉවත් කරන්න ඕන. මමත්වයෙන් තොරව මේ ලෝකයේ දෙස බලන්න මොන තරම් සොඳුරුද, මොන තරම් ලස්සනද, මොන ඇඳුමින් සිටියත්, මොන ස්වභාවයෙන් හිටියත්, මොන සංස්කෘතියෙන් හිටියත්, ඒව හුදු හැඩකාරකම් පමණයි. ඒ කිසිදු ඇති දෙයක් හැටියට පේන්නේ නැතුව මේ මුළු මහත් සමාජයේම ලස්සනට කාරුණිකව බලන්න පුළුවන්. පුජ්‍යලයාගේ දෝෂයෙන් බලන්නේ අපි අපේ තැන ඉඳලා බලද්දි ලෝකේ ලස්සනට පේනවා. පුජ්‍යලයෝ ලස්සන හරි අවලස්සන හරි වෙන්න පුළුවන්. අපිට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි හරියට බලනවා. එච්චරයි. හරි දැක්ම, හරි දැක්ම, හරි දැක්ම කියලා කියන මොකද්ද හරි දැක්ම? ස්වභාවික දැක්ම, සත්තාකාරයේ දැක්ම, නිරෝධ සහගත දැක්ම, විමුක්තිදායී දැක්ම තමයි මේ ලෝකේ හරි දැක්ම. ඒ විමුක්තිදායී දැක්මට පින්නතුනේ ශ්‍රීල වෘතයකින් තොරව හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත් නිරන්තරයෙන්ම පේනවා. සීමා නැති අසීමිත ගුණයකින් යුක්තව බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ලෝකේ දිහා මානව හිතවාදීව දැන් මොනවද අපි කරන්න ඕන? මොනවද දැන් අපි බලන්න ඕන? මොනව ගැනද අපි හිතන්න ඕන? ධර්මයේ කියන්නේ වෙන තුනේ ස්වභාවික වැඩීමක්. ඒක ස්වභාවික දෙයකින් අපිට බෑනේ. අද පැලයක් ඉඳලා අදම ගෙඩියක් බලාපොරොත්තු වෙන්න. ඉතින් කාලයක් තිස්සේ පැලයක් ඉඳගෙන පොහොර ජලය එකතු කරමින් වාසය කරන කෙනෙක් තමයි ඵලයක් නෙලා ගන්නෙ. ඒ වගේ ධර්මයේ තුල කාලයක් සංසාරයේ යෙදිච්ච කුසල ගුණයක් හරි ජීවිත කාලය තුල යෙදිච්ච ගුණයක් හරි ධර්මයට යොමු වෙලා කාලයක් ධර්මයේ තුල වැඩිමක් හරි තියෙන්න ඕනේ. එහෙම නැතුව ඵලයක් ලබා ගන්න බෑ. නැත්නම් මම හරිම සන්තෝෂයි මේ ඉන්න පිරිස එක වචනයෙන් සියලු දෙනාම සත්‍ය අවබෝධයට පත් වෙලා නිවේසනෙහි කළ යුතු සියලු කාර්යයන් අවසන් කරලා වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. මොකද එහෙම වෙන්නේ අපේ දෘෂ්ටිවල බර කේක ඝන. ඉතින් අපි මේ ධර්ම කරුණු පැහැදිලි කරලා දෙනකොට තමන් නුවණින් බලනකොට ඔය දෘෂ්ටි ටික ටික ලිහිල් වෙලා යනවා. ඒත් ලිහිල් වෙලා ගිහිල්ලත් අවසාන හරිය සමහර අය පොඩි දෙයක් අල්ලගෙන ඉන්නවා. සමහරලාට ඒවයි එච්චර වටිනකමක් නැහැ. නමුත් ඒක තදින් අල්ලගෙන ඉන්නවා. මම දවසක් යවුවාම අම්ම කෙනෙක්ගෙන් අපට නිතර මතක් වෙන අතහරින්න අමතක කරන්න අමාරුම දෙයක් මොනවද තියෙන්නේ කියලා. ඒ අම්ම දුන්න උත්තරේ තමයි හාමුදුරනේ මංගල සාරිය කිව්වා. අපිට රබර් වතු තියෙනවා, තේ වතු තියෙනවා, ඉඩකඩම් දේපොළ ගෙවල් දොරවල් තියෙනවා, එකක්වත් මට එහෙම නිතර නිතර මතක් වෙන්නේ නැහැ කියනවා. මංගල සාරිය දැන් මම හිතන අවුරුදු 50කට වැඩි කිව්වා. ඒක අතපත ගාලා බලලා නවල ආයි තියෙනවලු. මං ගෝ අම්මෝග තියාගන්න එපා. ඔබ ජනල් රෙදි හරි හදලා දෙන්න, ඔය ළමා නිවාසයකට හරි කඩලා තීරු තීරු කපලා ඔබ තියාගන්න එපා. ඔගේ මැක්කෙක් කියලා ඇවිල්ලා උපදී කියලා. ඊට පස්සේ කරලා තිබ්බා ඒක. ඊට පස්සේ කිව්වා දැන් මතක් වෙනවා. දැන් මතක් වෙන්නේ නැහැ. ඒක කපලා කඩලා වැය කරලා දුන්නා. ඉතින් කිසි වටිනකමක් නැහැ ඒකේ. ඒක තමයි කියන්නේ අපි යම් යම් දෘෂ්ටිමේ වශයෙන් අල්ල ගන්න දේවල් වල සමහර වෙලාවට බහුතකෙම කිසිම තුට්ටුවක්වත් ඔටිනාකම නැහැ. නමුත් එයාට ඒක බැඳීම. ඒක තමයි ඇලීම. සමහර අය මුද්දකට මාලයකට වෙන්නත් පුළුවන්, වසඟ වෙලා මැරෙන්න පුළුවන්. එහෙම තත්ත්ව තියෙනවා. ඉතින් තමන්ගේ බලන්න ඕන තමන්ගේ දෘෂ්ටිමය බැඳීම. මේ අත්හරින්න කිසි දෙයක් කියනව නෙමෙයි. අත්හරින්න එපා. අත්හැරලා නිවන් දකින්න බෑ. බුරුල් කරන්න. ඒ අත්හරින්න ඕනේ අල්ලා ගැනීමෙන් වළකින්නකෝ. තදින් අල්ලා ගන්න ස්වභාවය බලන්න. මම මිටි කරලා මේක අල්ලගෙන ඉන්නවා. අත්හැරීම කියලා දෙයක් කරන්න එපා. ඔබ අල්ලා ගැනීම බුරුල් කරන්න. මොකද වෙන්නේ? අත්හැරීමෙන් බේස් සිද්ධ වෙනවා. කිසි දෙයක් අත්හැරින්න එපා. අල්ලා ගැනීම නැති කර දුරු කර අල්ලා ගැනීමෙන් බලකින්. ඊළඟට අහන්න පුළුවන් හාමුදුරනේ, එහෙම අතහැරලා අපිට පුළුවන්ද ජීවත් වෙන්න? අපි ස්වාමීවරු ඉන්නවා, භාර්යාවරු ඉන්නවා නේද? ඊළඟට ළමයි ඉන්නවා, අපිට අධ්‍යාපන කටයුතු තියෙනවා, ව්‍යාපාර කටයුතු තියෙනවා. එහෙම අත්හැරලා බැරිද? අත්හැරියාම තමයි වැඩි ලේසියෙන් ඒ යුතුකම් සහ වගකීම් සහ රස්සාව හොඳින් කරන්න පුළුවන්. ඒක ස්වභාවිකව පැවැත්මක් බවට ඒක බොහොම සාර්ථක ලෙසට පත් වෙනවා අත්හැරියම. අත්හරිනවයි කියන්නේ වෙනතුනේ දෘෂ්ටිය. එහෙම නැතුව භෞතික අත්හැරීම නෙමේ. අත්හරිනවයි කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිමය අතහැරීම. එහෙම නැතුව බාහිරින් කිසි දෙයක් අතහැරීමක් නෙවෙයි. අවිද්‍යාත්මක අතහැරීම. දැන් බුදුහාමුදුරුවෝ ඒ පෙන්නපු අතහැරීම භෞතික අතහැරීමක් හැටියට අර්ථ ගන්නවලා තියෙන එක සම්පූර්ණ වැරදි. බලන්න බුදුහාමුදුරන්ට කොච්චර ලස්සන ආරාම පන්සල් ඕ කොච්චර ලස්සනට මහරජවරු හදලා දුන්නද, ඒවයි වැඩ හිටියද, ඕම අලංකාර විදියට. නමුත් දෘෂ්ටිමය බැඳීම නෑ. ඊළඟට තව තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩාක් දෙනකොට මේ වහන්සේ කියන ධර්මය හොඳටම තේරෙනවා, මට අවබෝධ වෙන්නේ නැත්තේ මොකද? අවබෝධ වෙන්නේ නැත්තේ වෙනද ධර්මය හොඳටම දන්නවා. බෙහෙත් පෙති ටික අතට අරගෙනත් ඉන්නවා, කටට දාලා බොන්නේ නෑ. මොකද හේතුව? මම මේක බිව්වොත් මැරෙයි කියලා හිතෙනවා. ඔය මැරෙන්න බය අයට තමයි ඔය දකින්න අමාරු. හොඳට බලන්න, මැරෙන්න බයට අයට නිවන් දකින්න බෑ. මලක් කමන්නේ නෑ කියන අදහසින් විවෘත වෙන මිනිස්සෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. මරණය පරදවා යන්න එපා, මායාව පහු කරගෙන යන්න ඕන. අවසානයේ එන ආත්ම සෙනෙහය කියන එක මරණය, මරණ බය කියන එක. මම මැරේ, මැරුණත් මැරෙන්නේ මගේ දෙයක් නොවේ කියන විවෘත එඩිතර අර යුදයකට ඉදිරිපත් වුණු බට ඇතෙක් වාගේ ජීවිතේ නොතකා ඉදිරියට ඇදෙන හමුදා සෙබලෙක් වාගේ, එඩිතර සෙබලෙක් වාගේ ඉස්සරහට ගමන් කරන කෙනා තමයි ජය ලබන්නේ. නිසා එවැනි තත්ත්වයකට ඔබේ මනස වීර්යවන්ත කරන්න ඕන. ඔය ධර්මයේ තේරුම් ගත්ත අය පිටින් මොනතරම් අහිංසකයි කියලා තේරුණා. අධ්‍යාත්මිකව හරි එඩිතර චරිත, අධ්‍යාත්මිකව හරි ප්‍රබල චරිත. මේ මැරෙන්න බය චරිත නෙමෙයි. ඒ වුණාට ගෑන් බුලා, ඒ වුණාට අපේ දුවානම් ගැරපොත්තන්ටත් බයයි හාමුදුරුවෝ කියලා. ඒ අර බොරුවට ඉතින් පුරුද්දට ගෑ ගහන්නේ. කොටියෙක් දැක්කොත් බය නැහැ, ගැරපොත්තෙක් දැක්කොත් නේ. බය. තේරුම් ගන්න නෙමෙයි, තේරුම් වෙච්ච දේවලුත් අතහැරලා දාන්න. මෙහෙන් යමක් ඉගෙන ගන්න නෙමෙයි ඉගෙනගත් දේවල් අස් කර ගන්න. කියන්නේ දැනුම තියෙන්න රෙන්න දැනුමෙහි දෘෂ්ටිගත බාධාවන් නැත්තම් ඉවත් කර ගන්න. ධර්මානුකූල වාසය කියලා කියන්නේ මේ සංඥාවක් හදාගෙන ඒ සංඥාව තුළ ඉන්නවයි කියන එක නෙමෙයි. යම් කිසි වේදනාවක් හදාගෙන ඒ වේදනාව තුළ ඉන්නවයි කියන එක නෙමෙයි. යම් කිසි සිහිනයක් මවාගෙන ඒ සිහිනය තුළ වාසය කරනවයි කියන එක නෙමෙයි. තේරුණාද ඒ කාරණේ මෙහෙමතුට? යම් සිහිනයක් හදාගෙන ඒ සිහිනය තුල වාසය කිරීම නෙවෙයි ධර්මානුකූල පැවැත්ම කියන්නේ. හරියට අපි ධර්මයේ තේරුම් ගත්ත තැන පුජ්‍යල සංඥාවට මුකුත් කරන්න දේවල් නෑ. පුජ්‍යල සංඥාව කෙලින්ම තියන්න පුළුවන් විවේක ගන්නවල. බලන්න ඔයගොල්ලෝ පුජ්‍යල සංඥාව විවේක ගන්නවන්න බලන්න. පුජ්‍යල විඥානේ විවේක ගන්නවන්න. ඔය පුජ්‍යල සංඥාව නේද මහන්සි වෙන්නේ, දුක් වෙන්නේ, අඬන්නේ, වැළපෙන්නේ. පුජ්‍යල සංඥාවෙන් තොර වුණාම හැමදේම හොඳයි. අර එක් අර මහායාන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කතාවක් වගේ මහායාන ඒ සෙන්දහම්වල තියෙන පුදුම පරමාර්ථ ගැඹුරු. මේ අපි මේ පටු විදියට ඒගොල්ලෝ බුදු බව පතනවා අය හරේ මේ කියලා නිග්‍රහ කරනවා. ඒගොල්ලෝ බුදු බව කියලා කියන්නේ මේ ධර්ම අවබෝධයට. ඒගොල්ලෝ මේ බුදු වෙන්නේ යන අය කිව්වහම අපි හිතන කෙලිම මේ සම්මා සම්බුදු කියලා නේ අනුබුදු. මොනවා හරි බුද්ධත්වයෙන් තමයි හැම කෙනාම අරිහත්ත්වයට උන් සලකන්නේ බුද්ධත්වයක් හැටියට. පස්සේ බුද්ධත්වයක් හැටියට සම්මා සම්බුද්ධත්වයක් හැටියට. ඒවයි පුදුම දේවල් තියෙන්නේ. ඒගොල්ලෝ ඉතින් හරි දේ අරගත්තා හරි නෙවැරදි විදියට ගත්තා. ඒට අධ්‍යාත්මිකව පූර්ණත්වයකුත් තියෙනවා. සම්මුති ඕ දහමකුත් තියෙනවා. සම්මුති දහමකුත් තියෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේගේ ස්වභාවය හැමදේම හොඳයි. පුජ්‍යල සංඥාවෙන් දොර වෙච්ච කෙනාට හැමදේම හොඳයි. මොනවද නරක? නරක දෙයක් නෑ, ඔක්කොම හොඳයි. කවුරු හරි බැනලා ගියත් thank you කියලා යන්න පුළුවන්. කොරවල ගියත් එහෙම. ස්තුතිවන්ත වෙලා ගියත් එහෙම. පුජ්‍යල සංඥාවෙන් ඉන්න කෙනෙකුට නම් එහෙම කරන්න පුළුවන් කම නෑ. පුජ්‍යල සංඥාවෙන් තොර කෙනා බාර ගන්න නෑනේ කිසිද. පුජ්‍යල සංඥාවෙන් තොර වෙච්ච කෙනා බාර ගන්න නෑ කිසිද. ප්‍රශංසා බාර ගන්නෙත් නෑ, නින්දා බාර ගන්නෙත් නෑ. ඒකයි ස්වභාවය. නින්දා ප්‍රශංසා දෙකේම නොසැලෙන ගුණය. අටලෝ දහමේ නොසැලෙන ගුණය. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසා. පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති. අටලෝ දහමේ නොසැලෙන තැනක සිත සහ දර්ශන. දැන් මේ ධර්මය පින්නතුනේ මේ ලෝකෙ දහමක් නෙමේ, ලෝකෝත්තර ධර්මයක්. ලෝකෝත්තර ධර්මයට පත් වුණාම පුළුවන්කම තියෙනවා චිත්ත විවේකයෙන්, උපදි විවේකයෙන්, විවේකය උපදවාගෙන වාසය කරන්න පුළුවන්. සියලු ලෝකේ සංස්කාර ධර්මවලට නොවැළි වාසය කරන්න පුළුවන්. පුජ්‍යලත්වය නැමැති මහා මායාව බොරුව තියෙන. දැන් මේ ලෝකේ පහළ වුණු ශාස්ත්‍රවරුන්ට මේ ගේ අම්මලාගේ නම් ඔක්කොම මහා මායා, මරියා, ඊළඟට තව තියෙන මාරි අම්මා, මාරියම් ඔහොම කියලා ඔය ඔක්කොම එක එක එක්කෙනාට මේ මායා කියන වචනය සම්බන්ධ වෙලා ඒ සාස්ත්‍රවරු උසුම් දෙයක් දෙන්නේ නැති. ඒක පස්සේ කෑවනේ විනාශ කළානේ ඊළඟ ඉන්න පරම්පරාව. බුද්ධ ආගමට වෙලා තින්නෙත් ඒක, අනිත් ආගම් වලට වෙලා තින්නෙත් ඒක. ඒ සාස්ත්‍රවරු වරදක් නැහැ. ඒ සාස්ත්‍රවරු උතුම් දෙයක් දුන්නේ. මේ මිනිස්සු ඒක කබරේ තලගෝයා කළා විකෘති කරගත්තට පස්සේ සංඥා සංකල්පවල තෙරපෙන්න පටන් ගත්තා. සතුන් මරන්න එපා කියපු දැන වැඩිපුර මරන්න පටන් ගත්තා. ආහාරයක් සඳහාම කන්න දෙයක් නැත්තම් ඔබ සතෙක් මරාගෙන කන්නේ කියලා පුංචි අවසරයක් දුන්නු තැන ඒසු සතු මරන්න පටන් ගත්ත දිගට හරහට. මේ සියලු දෙනාම දෙවියන් වහන්සේගේ දරුවෝයි කියලා කිව්වාම ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලෝ විතරයි දෙවියන් වහන්සේගේ දරුවෝ, අනිත් අය නොදරුවෝ කියලා. මුළු මහත් ලෝකේම පවතිනා වූ මිනිස්සු දෙවියන් වහන්සේගේ දරුවෝ තමයි. මේ ස්වභාව ධර්මයේ දරුවෝ තමයි. අරක අතනින් බෙදුවා. අපි මේ ආගම අදහන කට්ටිය විතරයි මේ දෙයියාගේ දරුවෝ. ඒ දෙයියා අපිට විතරයි සපෝට්. දිවි ලෝකවල සංකල්පය බුද්ධාගමෙත් තියෙනවා, අනිත් ආගම් වලත් තියෙනවා, මොන ආගමෙත් තියෙනවා. මොකද අඥාන මිනිස්සෙකුට පොඩ්ඩක් ඒ මිනිස්සයා දැහැමි කරගන්න පුළුවන්. මේ ආත්මේ සැප බැරි නම් ලබන ආත්මේ හරි සැප පෙන්නුවාම පොඩ්ඩක් එයා හදාගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඒ මිනිස්සුන්ට කියලා තියෙනවා, ඔබ දිව්‍ය ලෝකෙ ගියාම සමා වෙන ආගම් වල අයට කියලා තියෙනවා නොමිලේ බුරියානි කන්න පුළුවන් කියලා. නොමිලේ බුරියානි කම මෙච්චර සල්ලි දීලා කන එකේ බුරියානි නොමිලේ කන්න මේම ඉන්න ඕන, දෙයියෝ යදින්න ඕන. එතකොට මිනිහා බුරියානි කන්න දෙයියෝ යදිනවද නැද්ද? යදිනවා. නොමිලේ රොටි කන්න පුළුවන් කියලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ යුද්ධෙට ගිහිල්ලා මැරුණාම, මේ අපේ සුද්ධ වූ යුද්ධෙට ගිහිල්ලා මැරුණාම ඔබට පිරිපුන් කාන්තාව 7 දෙනෙක් ලැබෙන එක්කෙනෙක් වෙනුවට 7ක් ලැබෙනවා. ඉතින් බැලුවාම මේ ගෙදර ඉන්න උන්දට වඩා කොච්චර ශෝක්ද මේ සුද්ධ වූ යුද්ධෙට ගිහිල්ලා මළහම තියෙනවා. හඳයි ඉතින් ඒ මිනිස්සු එකට අනේ තමයි. ඉතින් යම් යම් කරුණවල මිනිස්සුන්ව බඳින්න පුළුවන් ක්‍රම. ඉතින් මෝඩ සමාජයේට යමක් කිව්වහම පිළිගන්නවනේ නේද? කිව්වහම ඇති එක කරන්නේ කොහොමද කියලා අහන්නේවත් බලන්නේවත් ඒ පිළිබඳව දර්ශනයක් නැහැ. අපේ ලංකාවේ මිනිසුන්ටත් එහෙමනේ තුන් ගුණයක සංවර්ධනයක් දෙනවා. ගෝ දැන් හම්බෙලා තියෙන තුන් ගුණේ. ඒ ඇති හොඳටම තුන් ගුණයක දෙනවයි කිව්වනේ. නොදී ඉන්න බෑනේ. ඊට පස්සේ මේ ඇමතිතුමා අතෙන්ටපත් වුණාට පස්සේ අනේ ගොම් මෝඩ කාක්කෝ, මං තොගේ කේජු ගෑල්ල ගන්න කරුණා කළා මිසක් උඹට ඇති කටහඬක්වත් ලස්සන රුවක්වත් නැත. දැන් බකන් නිලාගෙන ඉඳපන් අවුරුදු 6 නැත්තම් 5 ඕම් ඉඳපන් කියලා කියන. ඉතින් අර මිනිස්සු අඩාඩා ඉන්න ආයේ කාලෙට ආවහම ආයෙත් වර්ණා කරනවා. ඒ කිව්වට කාක්කගේ හඬරි ලස්සනයි කියලා ඔඩක් අඳලාන්න පෙන්නන්න. ආයි අඳලානෝ, ආයි අඳලාම තාහයක් බලාගෙන ඉඳ පංගු. හැමදාම ටෙස්ටින් එකේ ඉන්නවා, දේශපාලනය ටෙස්ටින් කරනවා. ඒ වගේ තමයි පින්නතුනේ විශ්වාසයේ පදනම් කරගෙන ඉන්න මිනිස්සුන්ටත් සංසාරෙදි හම්බේන. මන් දන්නේ කුඩා කාලේම මම මොන හේකට කිව්වත් දන්නේ පරලෝකෙන් දෙනවයි කියනවනේ මේ ආගමී උද්ධාගමී කියන වෙන ආගම් වලත් කියනවා. මට ඕක දිරවන්නේම නැති ප්‍රශ්නයක් වෙන්න තුනේ. මං කියනවා මට පරලෝකෙන් ඒව එපා. මොකද හේතුව මං දන්නේ නැනේ. පරලෝකෙන් ඒව මට එපා මං දන්නේ නැහැ. මොකද මං මට අවශ්‍ය තියෙන දේ මේ මේ මේ ආත්ම භාවයේදී ලැබෙන දේ ලැබෙන්න ඕන. පරලෝකයේ විශ්වාසය කියන එක ඒ ආත්ම දෘෂ්ටියත් එක්ක පදනම් කරගෙන ඇති කරගත්ත ඒ දෘෂ්ටිය කුඩා කාලෙම දුරු වුණා. මොකක් හරි හේතුව පරලෝකයක් තියෙන්න පුළුවන්. ඒක නැති වෙන්නේ නැහැ. මේ ලෝකේ හැදුනොත් විතරයි මේ ලෝකේ ඇති වෙන චරිතෙත් එක්ක තමයි පරලෝකේ ඒක නිර්මිත වෙන්නේ. එහෙම නැතුව මේ ලෝකයට වඩා හාත්පස වෙනස් වූ සුගතියක් වූ දිනුවක් පරලෝකේ කියලා ලබන්න බෑ. මෙතන දිව්‍යමය ස්වභාවය හැදුවොත් බබ සංසාරයේ දිව්‍යමය ස්වභාවය පවතී. එච්චරයි. මේ ආත්මේ පෙරේතෙක් වගේ ජීවත් වෙලා ලබනාත්මේ දිව්‍යමය ආත්මයක් කාටවත් පතන්න පුළුවන් කම නැහැ. මේ ආත්මයකෙක් වගේ ජීවත් වෙලා ලබනාත්මේ මේ දිව්‍යමය ආත්මය බලාපොරොත්තු වෙන්න බෑ. මේ ආත්මේ දිව්‍යෙක් වුණොත් විතරයි ලබනාත්මේ තියෙන්නේ. හැබැයි මේ සතා නෙමේ උපදින්නේ. සත්වයක් නැහැ මෙතන. ඇත්තෙම සත්වයක් නැහැ, පුජ්‍යලයකුත් නැහැ. තියෙන්නේ එකට බැඳුණු අවිද්‍යාත්මක සංස්කාරක වේගයක්. ඒ වේගය තුල මම ඉන්නවයි කියන තැන මගේ දේවල් හැදිලා මගේ දුක මගේ වේදනාව බවට ඒක සංඥාව බවට පත් වෙන තැන තමයි පීඩාව විඳින්නේ. දැන් ලෞතුරා බුදු කෙනෙකුට හම්බ වුණේ නැද්ද? ඔබට ජීවිතේ හම්බ වෙන හැම දෙයක්ම නින්දා ප්‍රශංසා අවලාද ලාභ අලා යස අයස ආහාර නිද්‍රා ඔයයි මේ පීඩා හටගත්තා. හැබැයි එක පීඩාවක්වත් ඒ ආත්මීය පීඩා බඩටපත් උනේ නැත්තේ ඇයි? රහතන් වහන්සේලාට හම්බුනේ නැද්ද? හම්බුණා. සමහරලාට ඔබට අපට වැඩි දේවල් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ මානසික මේ දේ අපි නොගැනීමයි එතන තියෙන්නේ. අවබෝධයටපත් වුණාට පස්සේ නිතින් ඒක සිද්ධ වෙන දෙයක් හිතාමතා මම මේව ගන්න හොඳ නැහැ, මම ඕව ගණන් ගන්න නැතුව ඉන්නවා, ඔහේ තියෙන්න අරිනවා කියලා වේදනාව දරාගෙන අඬ අඬ ඉන්නවා කියන එක නෙමෙයි හිතට දැනෙන්නේ නැතුව යනවා. සත්‍ය අවබෝධයෙන් පස්සේ හරියට මේ හිත හිරි වැටෙන්න එන්නතක් ගැහුවා වගේ. දැන් ඔය දත් හිරි වැටෙන්න එන්නතක් ගැහුවා දත් ගලවනෝනේ නේද? දැනෙන්නේ නැහනේ. ඒ වගේම ශල්‍ය කර්මයක් කරද්දී හිරි වැට්ටුවාම ඒ දැනෙන්නේ නැහනේ. ඒ වගේ හිත හිරි වැටෙන්න එන්නතක් ගැහුවා වගේ දැන් මොකක්වත් දැනෙන්නේ නැහැ. ඇයි දැනෙන මූලික දෘෂ්ටිකාරකය මෙතනින් ඉවත් වුණා. ඉවත් කළොත් ඉවත් වුණොත් ඕකනම් ඉතින් කිසිම කෙනෙක් තේරුම් ගන්න එකක් නෙමේ හාමුදුරනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙත් බලන්නක ඒ ධර්මයත් එක්ක හැප්පෙන කොයිබ හරි කෙනෙක් යම් විසි දැනකදී ඒක දකින්නවනේ. උජ්ජලවාදයෙන් උජ්ජල දෘෂ්ටියෙන් බැලූ කල මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ පොඩි දෙයක් නේ, මේක තේරුම් ගන්න නැහැනේ. පොඩි දෙයක් තියෙන්නේ. අකාලිකෝ ධම්මෝ කියනකොටම තමන්ට අකාලික බව තුළ පිහිටන්න හැකියාව තියෙනවා නම් ආයෙත්ින් තාම මුකුත් ඕනේ. වැරද්දෝනේ ඒවයි තියෙන නිර්වචනේ, වැරද්දෝනේ නිවැරදි අර්ථේ වැරද්දෝ. ඒ නිසා තමයි අකාලිකෝ ධම්මෝ කියුවාම හැම කල්හිම දකින්න පුළුවන් කියලා එක කාලයකවත් දකින්න නැතුව ඉන්නවා. හැම කල්හිම වකින්න පුළුවන් නම් හාමුදුර නෙමෙයි දැන් දකින්නකෝ ඔබ වහන්සේ කියලා කියන්නයි තියෙන්නේ වෙලාවට. දැන් මේ ධර්මයත් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා ලොකු කතන්දර කියන හාමුදුරුවෝත් ඉන්නවනේ. ඒගොල්ලන් ගහන්න ඔබ වහන්සේ දැකලාද කියලා? දැකලා නැහැ. එහෙනම් ඉතින් අයිතියක් නැහැනේ. ධර්මයේ කියනවත් ප්‍රතික්ෂේප කරනවත් කිසිම අයිතියක් නැහැ. දැකලා නැහැ. ඒ කියන්නේ අන්ධයි. අනවබෝධයි. බලන්නකො මට වඩා ලස්සනට සෝවාන් මාර්ගඵලයෙන් පටන් ගත්තාන් සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කිහිල්ලා ඒ ඔක්කොමත් විග්‍රහ කරලා බුදුහාමුදුරු ගැනත් විග්‍රහ කරලා නතර කරන්නේ. දැක්කද කියලා ඇහුවා? තාම නෑ. එතකොට මෙච්චර වෙලා මොකද්ද කරලා තියෙන්නේ? මලමාලය ආවා, කපු මහත්තයත් ආවා. කපු මහත්තය ලස්සන විග්‍රහයක් කළා. මලමාලිගේ කොණ්ඩේ දිගයි, මලමාලේ රතුම රතුයි, කළුයි සුදුයි ඔක්කොම කිව්වා. පොල් රතු මෙච්චර තියෙනවා, රබර් රතු මෙච්චර තියෙනවා, ගෙදර මෙහෙමයි ඔක්කොම කිව්වා. මලමාලය හොඳින් අහගෙන හිටියා. මලමාලය අහන කපු මහත්තයෝ මලමාලි බැහැ දකින්න ගියා. යා නෑ, තාම ගියේ නෑ. මලමාලිගේ දැක්කය? තාම දැක්කේ නෑ. රබර් රතු දැක්කය? දැක්කේ නෑ. කුඹුරු දැක්කය? දැක්කේ නෑ. ඉතින් කපු මහත්තයෝ බොරු වන්නේ කියලා තියෙන මෙතෙක් කියලා. අර මලමාලිය පිළිගන්නේද? පිළිගන්නේ නෑ. අපේ හාමුදුරුවරුත් අපේ ගොඩාක් දේශකයොත් ගිහි පැවිදි ගොඩාක් දෙනා කරන වැඩේ මොකද්ද? නොදැක්ක මලමාලිගේ වරුණාව. තවත් පැත්තකින් කිව්වා අන්ධයෝ අර අලියාගේ හැඩ කිව්වා වාගේ කියලා. එහෙමත් කියනවා. ඒ නිසා අපි මේ අන්ධයන්ගේ නොදැක්ක මලමාලිගේ වරුණාව කපුවකින් අහගෙන ඉඳලා කවදාවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. දැකලා කියන කෙනෙක් ගෙන් අහලා නිසකව සැක නැතුව අඩු නැතුව තේරුම් ගන්න මහන්සි ගන්නවා. ඔබට දකින්න පුළුවන් උත්සාහවත් වෙන්න. අවශ්‍ය කරන සුදුසුකම් තනා ගන්න. මොනවද? ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව. වීර්යය. වීර්යය නිකම් ඉඳලා නෙමෙයි මෙහෙම හිටියද යන්නේ. දත්මිටි කාලේ එන විහිරියක් තියෙන්න ඕන. හේගි මේ තියෙන දෙයක් සමහරලා නෙමෙයිම වෙන්න උනත් නැහැ. උත් කෙනෙක් තුල අධ්‍යාත්මික වීර්යයක් තියෙන්න ඕන මේ ගමන යන. සිහිය හොඳටම ධර්මයේ පිළිබඳව කරුණු කාරණා අතර දිව යන සිහිය කරුණු කාරණා ගැළපලා හඳුනා ගැනීමට අවශ්‍ය කරන සිහියක් තියෙන්න ඕන. ඒ ධර්ම ගමනේ සමාධියක් තියෙන ලෝකෝත්තර සමාධි ගුණයක් තියෙන. ඒ සමාධි ගුණේ වැඩෙන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳින් වැඩෙන්න ඕන. මේව තමයි නිවන් අවබෝධ කරගන්න තියෙන ඉන්ද්‍රියයන්. නැතුව මේ අපිට බෑ මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලින් නිවන් දකින්න බෑ. ධර්මයත් එක්ක තමන් ගලපන ගලපන තරමට තමන්ගේ ටික ටික ටික ටික තමන්ගේ හිත්වල තියෙන ඥානයේ තියෙන මලකඩ ඉවත් වෙලා යයි. තමන් සංසාරික ගෙන ආපු බලයත් මේ ආත්මයේදී කරන වීරයත් පදනම් කරගෙන තීරණය වෙනවා එයා කොච්චර ඉක්මනට මේක දකින්නවද නැද්ද කියන කාරණේ. අත්තවාදය සම්පූර්ණයෙන් අයින් කරන්න, තමන්ගේ මතවාදය අයින් කරන්න, පරවාද පිටින් ගත්ත දේවල් අයින් කරන්න. ශරීරයක් නැති මිනිස්සෙක් වෙන්න ශරීරයක් නැති මිනිසෙක් වන්. ශරීරයක් නැත්තම් ඒතර ස්ත්‍රියක් පුරුෂේ නෑ. ශරීරයක් නැති මිනිසෙක් වන්. එහෙම නැත්තම් ගති ලක්ෂණ නැති මිනිසෙක් වන්. ගති විමුක්ත කරගන්න. ඔබ කවුද? ඔබ, ඔහු, ඇය, මම, ඒගොල්ලෝ කියා කෙනෙක් නැත. ඒ හුදු සම්මත නාමයන් පමණයි. දැන් මෙතෙන්ට ආවහම ඇත්තටම මිනිස්යාගේ හිත ඉතාම විවෘතව ශ්‍රේෂ්ඨව තුම් කාරුණික භවකින් යුක්තව සෑදෙන්නේ නැද්ද මනස? ඒකාන්තයෙන් පුජ්‍යලමාන ගුණයෙන් තොරව උඩක් ලස්සන මනසක් යාට තියෙනවා. කැමති විදියට, රසා කරයි කැමති විදියට පවතී. කිසි දෙයක් සමග ඇලීමක් හෝ ගැටීමක් නැතිව වාසය කරයි. දෘෂ්ටි නැති සිල්වතෙක්. ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, රටක් නැති, ශරීරයක් නැති මිනිස්සෙ. ශරීරයක් නැති මිනිස්සය මැරෙනවද නැද්ද? ශරීරයක් නැති මිනිස්සය මැරෙන්නේ නැහැ. අප්‍රමාදී කෙනා කියලා කියන්නේ ඒ කෙනාට. ඔය අම්මා කියවුවා මේ අප්‍රමාදී කියලා කියන්නේ ඉහළ හුස්ම ගත්තම් පහළ හුස්ම වැටෙන්නේ නැහැ කියලා මහන්සි වෙන කෙනාලු. වතුර ටික බිව්වාම බඩට ආයිද කියලා දන්නේ කී විශ්වාස නැති කෙනාලු අප්‍රමාදී කෙනාගේ. ඒ බමුණන්ගේ තිබුණු මතේ බුදුහාමුදුරුවන්ගේ අප්‍රමාදී බව කියලා කියන්නේ ධාමයට නිවනටපත් වෙච්ච කෙනාට. ලියලා තිබ්බට නම් පින්නතුන් කවදාවත් තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ ප්‍රත්‍යක්ෂතාවයෙන් තොරව. දැන් අපි ලියපු ওই පොතක් හරි ආයේ තව කවුරු හරි භාෂාවකට පෙරලනව නේද වෙන දන්නේ නැති කෙනෙක්. සම්පූර්ණ අනිත් පැත්ත ගහනවද නැද්ද යා? සම්පූර්ණ අනිත් පැත්ත. ඒක අපිම බල බලා ඒ තුලින් ඇතිවන මානසික අවබෝධය කොයි කොයි වගේද කියලා ගැලපන්න කල්පනා කර කර අපි ඒ පොතක් සකස් කළා. හැබැයි තාවසර 100කින් පස්සේ ඒ પરම්පරාව සිංහල භාෂාවෙන් හරි ඔක කියවන්න පටන් ගන්නකොට දැන් තියෙන නිර්වචනත් එක්ක ඔක ගැලපිලා යයිද? නෑ. සමහරලාට භාෂාව වෙනස් වෙලා, අක්ෂර වෙනස් වෙලා ගොඩාක් වෙනස්කම් වලට භාජනය වෙනවා. පෞගේ සේවාසේ වුණත් භාෂාවේ අක්ෂර එහෙම වෙනස් වුණා ගොඩක් ඒවා. ඒ වගේම වචන වලට තියෙන නිර්වචනත් කාලයත් එක්ක, යුගයත් එක්ක ඒවයි තුල තියෙන සංවේදීතාව වෙනස් වෙනවා. එතකොට ඒක ආපහු ආයෙත් ඒක ගැලපෙන්නේ නැතු යනවා. එයා ඒ වචනෙන් අඳුනගන්නේ වෙන දෙයක් වන නිසා. ඒ නිසා අවබෝධීම ඇති પરම්පරාවක් ගමන් කරනකොට මේක ඒ අවබෝධය කවදාවත් පල් වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, ඒක හා සමානයි. ඒ නිසා අවබෝධය තමයි නවුම තවත් කෙනෙකුගේ අවබෝධය පිණිස උපකාරක වෙන්නේ. පූර්ණ නිදහස කියන පොත වගේ පොත සමහර අයගේ තාම ප්‍රතික්ෂේපිත මුඛයට ඒක හේතු වෙනවා. තව කෙනෙක්ගේ තාම උදාර ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් හැටියට අගය කිරීමකට ලක් වෙනවා. ඒ මොකද? ඒ යා ගන්න විදිය දෘෂ්ටියට නොගැලපීම නිසා සමහර අය ප්‍රතික්ෂේපිතයි. නොතේරෙන නිසා මේක අපිට තේරෙන්නේ නැහැ කියන නිසා පැත්තකට දාන අය. නිසා ඔබට හොඳ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඔබට ඔබ ආදරය කරන කෙනෙක් නම් ඔබව ඔබ නිවා ගැනීමට ඔබ කැමති වෙන්නම ඕන. ඔබම ඔබේ සතර අපාගාමීත්වය වළක්ව ගන්න, ඔබේ අවිද්‍යාත්මක මමත්වය වෙතින් දුරු කරන්න අවශ්‍ය කරනවා. ගත්ත දැනමමෙක් ඉන්නවා, අතහැරපු දැනමමෙක් නෑ. ඒකයි තියෙන ස්වභාවය. එතකොට අරගත්තොත් අරගත්ත දැනමමෙක් ඉන්නවා, ඒකට විපාකයක් තියෙනවා. එතකොට මම අරගත්ත කෙනාට අනිවාර්යෙන් සංසාරයක් තියෙනවා, කර්මය හැදෙනවා, කර්මඵල විපාකය හැදෙනවා, චරිත හැදෙනවා, පුජ්‍යලය හැදෙනවා, පුජ්‍යල භව උත්පත්ති, ගන්ධබ්බ ඔක්කොම හැදෙනවා. ඇති තරනේ දැන් මේ දැන් බලන්න විදුලි බලය, ඒ ජෙනරේටර් කැරගෙන දැන විදුලි බලය හට ගන්නවා. හටගත්තට පස්සේ ඒකෙන් වැඩ කරන ඔක්කොම උපාංග වැඩ කරන්න පටන් ගන්නවා. ඒකෝර ඒක ඇති වුණේ නැත්තම්, විදුලි ජනනය සිද්ධ වුණේ නැත්තම් අර ඔක්කොම වැඩ කරන්නේ නැහැ. ඒ වගේ පුජ්‍යලත්වයේ හැදෙන තැන අනිත් ඔක්කොම සැකසিলা සැකසিলা යනවා. දැන් බලන්න විදුලි ජනනයත් එහෙමනේ, ඇති දෙයක් නෙමෙයිනේ. යම් ශක්ති ස්වභාවයක් නිර්මාණය කරගන්න ක්‍රමවේදයක් විදියක් නිසා. ඒක පවතිනවා. ඒක මොනතරම් ඇහැට නොපෙනෙන බල සම්පන්න දෙයක් වුණත් එහි තියෙන වේගවත් බව. ඒ වගේ තමයි මනසෙත් ස්වභාවය, අදෘශ්‍යමානයි, පේන්නේ නැහැ, අහවුරු කරන්න බෑ. නමුත් Tamanට දැනෙනවා, Taman තුල මමෙක් ඉන්නවද, මමක් නැද්ද, ගතිය මොකද්ද, තියෙන්නේ ගතිය දේව ගතියක්ද, මනුස්ස ගතියක්ද, තිරිසං ගතියක්ද, පෙරේත ගතියක්ද කියලා තමයි ගතියත් පේනවා, ගති ස්වરૂපේ විඳිනවා. සමහරකට අය හිතන් ඉන්නවා ඒ ගතිය මට හොඳයි කියලා. සමහර අය ඉන්නවා ජීවිතේ මුකුත්ම ගතියක් නැති අය ඉන්නෝ නෑ, ඉන්නොන කිසි ගතියක් නෑ කියන අයත් ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා ගතියක් ගන්න පුළුවන්, ඔය සුරාසැලකින් එහෙම නේද ගතියක් ගන්න පුළුවන්, හදා ගන්න පුළුවන්. ඉතින් ගතියක් හදා ගන්න, ඔය ගතියක් නැහැ කියලා කියන්නේ ගොඩක් වෙලාවට ගතිය හොයා ගන්න බැරි වෙනකොට. නැත්නම් හැමෝටම ගතියක් තියෙනවා. ගති නැත්තේ රහතන් වහන්සේලාට සහ ධර්ම අවබෝධය වෙන අයට ගති විමුක්ත වෙන්නේ. ඒ ගතියට එන්න බැරි වෙනකොට, තිරසං ගතියට හරියට එන්න බැරි වෙනකොට තමයි ඔය ගතියක් නැහැ කියන්නේ. හැමෝටම ගතියක් තියෙනවා. චරිතයක් තියෙනවා. වීරිය චරිතයක් වෙන්න පුළුවන්, ශ්‍රද්ධා චරිතයක් වෙන්න පුළුවන්, ප්‍රඥා චරිතයක් වෙන්න පුළුවන්. ඉතින් මේව සමබර වෙන්න ඕන, එකමුතු වෙන්න ඕන. මේකක්වත් අඩු වැඩියෙන් තියෙන්න බෑ. හොයන්න ඕන. හොයන විට තමයි තමන්ට තේරෙන්නේ තමන් හදාගතු යුතු දේ තැන, තමන් අත්හල යුතු තැන මොකද්ද කියලා තමන් තමයි තේරෙන්නේ. ඒ තේරෙන තැන තමන් සූපත් වෙනවා. සූපත් සිතක්, ප්‍රබෝධමත් මනසක්, ධර්මය තුලින් ඇති කරගන්න පුළුවන්. දැන් නුවණින් බලන කෙනාට තමයි මේ දහම් රසය දැනෙන. උඹට මේ නුවණට දැනනවද ඒක? මනසට දැනනවද? ආරම්භක ආයත තියෙන පොඩි පැටලුම් සහගත බවක්. මොකද හේතුව එයාගේ සංඥාව තියාගන්න තැනක් දුන්නේ නැහෙනේ. අඩුම ධර්මයේ හාමුදුරු නාහි කොනේවත් මේක තියාගන්න දුන්නා නෑ. මට සැනසිල්ලෙන් ඉන්න පුළුවන් හරි හාමුදුරු අද බණ කියපු එකේ ප්‍රයෝජනයක් මම ගත්තා. මම ඉගෙන ගත්තා මගේ හිත නාහි කොනේ තියාගෙන ඉන්න. අන්න එහෙම මොකක් හරි කොනක් හොයනවා. එල්ලෙන්න කොනක් ඕන. මේ ස්වභාවිකව හුස්ම ගන්න එක වැටෙනවා. මේ ඔක්කොම තේරෙනවා. ඒක සතර සතිපට්ඨානේ පැහැදිලි කරලා තියලා තියෙනවා. අපේ මනස හිස් කරගන්න හිස් කරගන්න නිදහස් කරගන්න නිදහස් කරගන්න දීර්ඝ හුස්මල් ඒ විදිහට පේනවා. කොට හුස්මල් පේනවා ඒ විදිහට පේනවා. ඒ විදිහට මේ ඔක්කොම ඉබේ පේන්න පටන් ගන්නවා. මේක තියාගන්න මෙනෙහි කරගන්න අල්ලගන්න මේ හුස්ම අල්ලගන්න දීපු එකක් නෙමෙයි. ඒවා ඉතින් වැරදි නිර්වචන වලින් පසු කාලීනව අර Hindu භාවනාවල් වලටම ලං කළා නිර්වචනය කළා හැදුවා. එකයි වැඩ පිළිවෙල. ඊට පස්සේ මිනිස්සයාට භාවනාව අහිමි වුණා. ඉතින් මේ පුදුමයි පින්නතුනේ මේ ධර්මය මේ පහන එක තැනකින් හරි නිවි ගියා නම් කවදාවත් මේක අවබෝධ කරගන්න බෑ. ආම සැඟවිලා නිවෙන්න ඔන්න මෙන්න තිබිච්ච පහනක් මේ ධර්මය කියන්නේ. නිවෙන්න ඔන්න මෙන්න තිබිච්ච පහන මේක ආයි දැල්වෙන්න පටන් ගත්තා. මිනිස්සු ආයි සන්තෝෂෙන් ඉන්නවා. මේ ධර්මය විනාශ කරන්න බෑ කාටවත්. මොකද මේ ධර්මය ඇත්ත හෝ බොරු නෙමෙයිනේ. ධර්මය විනාශ කරන්න බෑ කාටවත්. ඇත්තකුත් නෙමෙයි මේක බොරුවකුත් නෙමෙයි. ඇත්ත බොරුව ඉක්මවා ගිය ධර්මයක්. අපි දන්නව සාහින ඇත්ත දන්නවා නේද? බොරු දන්නවා. දන්නේ නැති එක මොකද්ද? ඇත්ත බොරුව ඕ ඉක්ම වාගේ ස්වභාවය. ඒකනම් නිගම්මට මඤ්ඤං වාගේ. අර දෙයෙන් නැතු යනවා. ආන්න ඒක තමයි ඔබ විශේෂයෙන් බැලිය යුතු දර්ශනයෙන් බැලිය යුතු කාරණේ. අදි චිත්ත අදි ඥාන බලයක් යදල බලය යුතු කාරණේක. සාමාන්‍ය අර කාච දුරේක්ෂය වෙනුවට ලේසර් තාක්ෂණය යොදාගත්තා වගේ ඒ අදි චිත්ත අදි ඥාන යදල බලන්න ඕන අර්ග. ආලෝක තරංග භාවිතා කරලා හොයනවා වගේ. එනිසා තේරෙන සීමාව ඉක්මවා යන්න, ඉන්ද්‍රිය සීමාව ඉක්මවා යන්න, ක්‍රමානුකූලව ඉන්ද්‍රියන් ටික හැලිලා, පුජ්‍යලය හැලිලා ගාණ්ඩ මේ ලෝකෝත්තර ඥාණයපත් වේවි, අවබෝධයට පූර්ණත්වයටපත් වේ. ඊළඟට ලෝකෝත්තර භූමියේ ඉඳගෙන ඉන්ද්‍රිය ලෝකයේ මිනිස්සුන්ගේ තියෙන ගුණේ බලාගෙන, මිනිස්සු කරන දේවල් දිහා බලාගෙන, මිනිස්සුන්ගේ නැගුත් දේවල් දිහා බලාගෙන අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තරම් දුර ගෙනියන්න පුළුවන් කියනවා වගේ, දරුවොත් අල්ලම්, මුණුබුරුත් අල්ලම්, මිනිබිරියොත් අල්ලම්, ගේ දොරත් අල්ලගෙන වැඩත් කරගෙන රස්සාවත් කරගෙන ලස්සනට ඉන්න පුළුවන් නේද? අල්ලේ විසක් නැත්, අල්ලේ තුවාලයක් නැත්තම් විසෝන තරම් ගෙනියන්න පුළුවන් වගේ මොකකටවත් ඒක ඇලිලා බැඳිලා ගස්තනේ වෙලා නෑ නෙළුම්පතේ දිය බිඳු වැටුණා වගේ හැම දෙයක්ම පෙරලිලා ගිහිලා ඒ හිත නිදහස් වෙනවා. සන්නා දිට්ඨිමාන වලින් නොබැඳුණු චරිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ ධහම නැතුව කොච්චර මෛත්‍රී සහගත වෙන්න ගියත් මෛත්‍රී වෙන්නේ නැහැ. ධර්මයට පත් වෙන්න ඕන චේතෝ විමුක්ති මෛත්‍රියට පත් විය යුතුමයි. මෛත්‍රී සිතක් ඇති වෙන දිග සත්තු කොට සත්තු ඇද සත්තු උපදින සත්තු උපදින්නේ ඉන්න සත්තු නෙවෙයි මේක හතේ පුජ්‍යලයක් නෑ කියලා තේරුම් ගන්න ඕන. බලන්න ගෙනල්ලා දුන්නු දෙය අර කරුණා භාවනාව නේද? සාසුතු භාෂාවෙන් ස්තෝත්‍රවල මේ ලක්ෂණට ඒ කියන කරුණා භාවනාව සිංහලට දැමලා පාලියට දමලා කරපු වැඩේ. බුදුහාමුදුරන්ගේ නිර්වචනයේ අවසානයේ කිව්වේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තයි. ඒක කැලේට විසි කරා අර දිග සත්තු කොට සත්තු අල්ලගත්තා. දැන් ඊළඟට අපේ ඒවාස කම්මල මොකද කරන්නේ? ළඟ ඉන්න සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දුර ඉන්න සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී. පුතේ එනකොට කුකුල් මස් කිලෝ එකකුත් අරන් වරේ. ඈ උපදින්න ඉන්න සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. ඕනෝමයි වැඩ යන්නේ. අඩුම තරමේ ඒ සත්තුන්ට නිසා කොසේ වෙතත් මේක කියන ඒක හිතන සතාටවත් යහපතක් වෙනවා නම් කවන්නේ. මමත් ඔහොම බලාගෙන බලාගෙන හිටියා. දුර ඉන්න සත්තු, දිග සත්තු, කොට සත්තු නිදුක් වෙන්න නිරෝගී වෙන්න කලින් දෙයනේ මේ සතා නිදුක් නිරෝගී වෙලා ඉන්නපැයි. මේ සතත් ලෙඩින් කොට. අර සත්තු කොහොම නිදුක් කරන්නද නිරෝගී කරන්නද? ඈ අනිත් එක සියලු සත්වයෝ නිදුක් උනහම ඒක හොඳයිද කියලා මට හිතුණා. නිරෝගී වුණාම ඒක හොඳයිද? එහෙම හොඳ නැතිවත් තියෙනවනේ. දැන් තස්සවාදී නායකයේ පාතාල කල්ලි නායකයේ නිදුක් නිරෝගීව බොහෝ කලක් හිටියොත් හොඳයිද? හොඳ නෑනේ. ඒකෙත් මම දැක්ක මහා සාධාරණයක්. ඈ ඒ නිසා මෛත්‍රිය වරද්ද ගත්ත බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය නම් සත්වයෝ වැරද්දෙන් නිවැරදි බවට පත් කිරීම. දැන් අද අපේ අය වැරද්දෙන් නිවැරදි බවට පත් කරනව නෙමෙයි, වැරදි කරව පෝසත් කරනවා. දැන් අපේ රටේ කෝටි කීයක් වේදම් කරනවද හරක් නිදහස් කරන්න විතරක්? කෝටි කීයක්ද? මං හිතන්නේ කෝටි 10කට 15කට නම් වැඩි විතන වැඩි ඇති අපේ ලංකාවම කට්ටිය නිදහස් කරන හැටියට වැඩි. ඒ කාටද ඒ සල්ලි ඔක්කොම යන්නේ? මස් කඩා අයිතිකාරයන්ට. මස් කඩා අයිතිකාරයෝ තාක්ෂණික නිපැයුම් සහිත යන්ත්‍රෝපකරණ යොදා සත්තු මරණ මට්ටමට ඒගොල්ලන්ගේ මස් කඩ වර්ධනය කළා තියෙනවද නැද්ද? වර්ධනය කළා. කාගේ සල්ලි වලින්ද? බෞද්ධයන්ගේ සල්ලි වලින්. මේ බෞද්ධයන්ට පුන්නක්කු කවල මුං වෙල්ලියාවල් වල බැඳලා තියන්න ඕන. මේ රටේ මේ සිංහලය සම්පූර්ණ වඳකලේ විනාශකලේ පළවෙනි එක බෞද්ධාගමේ තියෙන මෝඩ විදියට ගත්ත චින්තනය. දෙවෙනි එක තමයි ඒ මෝඩ චින්තනය ගාන්ට යොදා ගන්නට එන සට කපට දේශපාලකයෝ. දේශපාලකයෝ නෙමෙයිද මේ 500 දීලා වඳකලේ මේ රටේ අම්මලා? දැනුත් මේ වඳ ප්‍රතිපත්ති ටික කරගෙන යන්නේ දේශපාලකයෝ නෙමෙයිද? දේශපාලකයෝ මේ ජාතිය වඳකලා විනාශ කරලා සුන්නත් දුහිලි කරලා මේ ලස්සන පුංචි රට විනාශ කරන්න හදන්නේ ඒ සියලුම දේශපාලක හදවතින් බුද්ධ ආගමට වෛර කරනවා. ඒකට හේතුව හාමුදුරුවෝ බුද්ධ ආගමට වෛර කරනවා. මේ ඉන සිල්මෑණිවරුත් බුද්ධ ආගමට හිත යටින් වෛර කරනවා. මමත් ඒ කාලේ හිත යටින් බුද්ධ ආගමට වෛර කළා. ඒ හේතුව හත්වලාන්න බඩිකින්නට කන්න දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරන්ගේ අම්මා තාත්තත් මතක් වෙනවා. යකෝ මට කන්න දෙන්නේ නැහැ. ඔබට බයින්නේ නැද්ද? හිත යටින් බයිනෝ. ඔබ ඩිගින්නින් ඉන්නේ පොඩි හාමුදුරු ඔක්කොම බයිනෝ. ඒ නිසා අපි කාලයක් හොරා කෑවා. දැනුත් හොරා තමයි කන්නේ කනවන. වෙන්න කන්න බෑනේ. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමෙයි කියලා පස්සේ තේරුම් ගත්තට පස්සේ මගේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් නීති දාලා මේ මිනිස්සුන් වාන්ත අසරණ කළා. අඳින පළඳින එකට මේ රන් දෙදී මුතු බැණික් අරකයි මේකයි කියලා මේ බුදුහාමුදුරු කරපු වැඩක් නෙමේ. පසු කාලීනව හිටපු අන්ත නිගණ්ඨයෝ ටික එකතු වෙලා මේ ශාසන විනාශ කිරීම සඳහා කරපු කුමන්ත්‍රණයක් කියලා දැනගත්තට පස්සේ ඒකට බුදුහාමුදුරු නෙමේ මේවා ආරූඪ කරපු පුජ්‍යලයන්ට ඒ පාප කර්මය යන්න ඕනේ කියන එක අපි දැනගත්තා. බුදුහාමුදුරු මැණික් කුටුවේ වැඩ ඉන්නවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරු ලස්සනට ආරාම පූජා කරනවා. බුදුහාමුදුරන්ට පහසු විදියට පැවැත්ම බුදුරජාණන් වහන්සේක හදලා තිනවා. විනය කියන ධර්මය වෙනස් කරගෙන රටේ සංවර්ධනය සඳහා ඒක සංවර්ධනය සඳහා හේතු නොවන යම් විනය පදයක් තියෙනවනේ ඒක අයින් කරන්න ඕන. සංවර්ධනය සඳහා එකතු කරන්න පුළුවන් යම් විනයක් තියෙනවනේ ඒක එකතු කරන්න ඕන. තේරුණානේ? එහෙම නැතුව බෑ. දැන් අපිට උපදේශයක් ලබා දුන්නත් අපේ යහපත වෙනුවෙන් නෙමෙයි මේ උපදේශය කියලා දන්නොත් මොකද කරන්න ඕනේ? කයින් කරන්න ඕන. මේ උපදේශය මගේ යහපත වෙනුවෙන් කියලා දන්නොත් එහෙම මොකද කරන්න ඕන? ඒක පිළිගන්න ඕන. විනය කියන්නේ ඒක. උපදේශය කියන්නේ ඒක. ධර්මය කියන්නේ ඒක. අනුශාසනය කියන්නේ ඒක. ටිකක් ලුණු මිරිස් වැඩි වුණ අවසානේ නේද? හේමවත් මේක තේරුම් අරගන්න ක්‍රියා කරන්න ඕන. ඒ නිසා බුදුහාමුදුරු නහි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගත අටක්කරාදීනි පද සම්බුද්ධේන ප්‍රකාශය. මේ සීල වෘත පනවන්න නෙමෙයි බුදුහාමුදුරු කෙනෙක් ආවේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව යථා අවබෝධය ඇති කරන්න, දෘෂ්ටි අත මේ නැති කරන්න තමයි ආවේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අපිට පෙන්වලා දෙන්න, පටිච්ච සමුප්පාදේ නිරෝධය පෙන්වලා දෙන්න, මනාකොට බෝධිපාක්ෂික ධර්මවල ශක්තිය ලබා ගන්න. ඒවයි තියෙන නිර්වචනවල වැරද්දට බුදුහාමුදුරු ඵලෙ නැ. ඒ නිර්වචන නිසා මිනිස්සු නිවන් දකින්නේ නැති එකට බුදුහාමුදුරු ඵලෙ නැ. ඒවා වැරදි කරපු අයට මේවා ඒ සාපේ පිරිසටම යන්න ඕන. ඒ නිසා අපි ඒක හරියට තේරුම් අරගෙන ජීවිත අවබෝධ කරගන්න ඔබේ ආගම සැනසීම බවට පත් කරගන්න. මගේ ආගම සැනසීම. ඔබ හැමතෙම ඒ සැනසීම ලැබේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.